2016 වසරේ දෙවෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන අද දායකත්වයේ දරන දේවාංජන ප්‍රනාන්දු ආත්මය වගේම චන්ද්‍රාන ප්‍රදානු ආත්මය දීනයන් දෙපළ ඇතුළු කාර්මික පින්තුනේ ඒ වගේම අපිට මේ සිසිලස මේ නිවහන මේ සේවන ලබා දුන්නු පින්වත් චන්ද්‍රිත සේලා ඇතතුමනේ ශාවලිත සේලා ඇතිනේනේ කාර්මික පින්තුනේ අපි සියලු දෙනා මේ මහන්සි වෙන්නේ අපි සිත නිවා ගන්න. එහෙම නැත්නම් නිවන් දකින්න. සිත සුසර කරගන්න එක. එහෙමත් නැත්නම් සිත හැසිරවීම පුරුදු කරන එක. බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණනි ඒකත් අර වීණාවක් වාදනය කරනවා වගේ. ඕනෑම කෙනෙකුට ওই කඩේ තියෙන වීණාව හරගෙන වාදනය කරන්න පුළුවන්. හරය වගේ මටත් බැරි නේද කියලා අරගෙන බලන්න අපි උත්සාහ කරලා තියෙන දවසක් ඒ ලස්සන හඬ ඒ මිහිරියාව කටහඬ වාගේම ඒ හැඟීම ඒ අදහස උපදවන්න අපිට බෑ. ඒකට හේතුව අපි ඒක පුරුදු කළා නැති නිසා. ඒතකොට එයාට පුළුවන් මට බැරියයි කියලා තර්කයක් හටගන්න ඇති කරගන්න අවශ්‍ය නැහැ. එයා පුරුදු වෙච්ච නිසා එයාට පුළුවන් මෙයා පුරුදු වෙලා නැති නිසා මෙයාට බෑ කියන එකයි. ඒ නිසා ලෞතුරා බුදු කෙනෙක් කියලා කියන්නේ ඒ සමබරව වීණාවක් වයන්න ඉගෙන ගත්තා වාගේ තමන්ගේ සිත හසුරවන්න ඉගෙනගෙන තියෙනවා. මාර්ගඵලලාභී කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක්. ඒ වගේම ධර්මයේ ගමන කරනවා කියන්නේ අන්න ඒ වගේ පුරුදු වෙන්න යන කෙනෙක්. වැරදුනාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව වර්ධන එක ඉගෙන ගන්න අපි උත්සාහ කරන තැන වර්ධන එක ස්වභාවයක්. ඒක වර්ධින ස්වභාවයක් තියෙනවා. නමුත් අපි නිතරම උත්සාහ කරන්නේ වර්ධින් නිවැරදි ගන්න අපි උත්සාහ කරන්න ඕන. අපි නිවන කියන මෙන්න මේ කාරණේ වයන්නයි ගයන්නයි අසන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මෙන්න දෙයක් පිළිබඳව නෙමේ නිවන කියන එක පිළිබඳ. නිවන කියන එක ගැන ආකල්ප තියෙනවා. මොනවද? මරණින් පස්සේ උපදින්නේ. ඔන්න එක ආකල්පයක්. එහෙම නැත්නම් සදාකාලික ජීවත් වෙනවා. ඔන්න එක ආකල්පයක්. උපදින්නේ නැති නිසා අපි ජරාවට මරණයටපත් වෙන්නේ. ඒ නිසා හොඳයි ඒ ආකල්පය. ඒ කිසි දෙයක් නෙවෙයි පින්නතුනේ ඊට එහා මේ මොහොතේ මේ දැන් අපේ සිත නියුණු සැනසුණු සහනශීලී මනසක් බවට පත් කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අරමුණ. අපි මේ මොහොතේ නිවෙනව නම් හැම මොහොතකම අපිට නිවීම භුක්ති විඳින්න පුළුවන්. සංසාරෙත් නිවීම එතන තියෙනවා. සංකල්පමය මත නිවන ගැන සිතීම එක මුලාවක් එක බොරුවක්. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, කෙරෙන දෙයක් නෙමෙයි. නිර්වාණ ධර්මයේ පිළිබඳව සංකල්පයක් ඇති කරන්න බෑ. ඇයි? හේතුව නිර්වාණය සංකල්ප වලින් තොරයිද නැද්ද? මට කියන්නේ තොරයි. එහෙමනම් සංකල්පයක් තුල අපි නිර්වාණයේ ධර්මය හොයනවා කියන්නේ කවදාවත් හොයාගන්න බැරි දෙයක් බවටපත් වෙනවා. එහෙමනම් අපි මේ නිර්වාණ ධර්මයේ සොයා යා යුත්තේ සංකල්ප වලින් බැහැරව. සංකල්ප වලින් තොරවයි මේ නිර්වාණ ධර්මය අපි සොයා යා යුත්තේ. පැහැදිලිනේ? නිර්වාණ ධර්මයේ පිළිබඳව දෘෂ්ටියක් ඇති කරගත්තොත්, නිර්වාණ ධර්මය කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා දෘෂ්ටියක් හදා ගන්නවා. දෘෂ්ටියක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අපිට කවදාවත් නිර්වාණ ධර්මයේ සුව ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව නිවන් ධර්මයේ කියන්නේ දෘෂ්ටියක්ද නැද්ද? දෘෂ්ටියක් නොවේ. දැන් ඊටාම පැහැදිලි දෘෂ්ටිගතව නිවන හොයන්න බෑ. සංකල්ප වලින් නිවන හොයන්න බෑ. දෘෂ්ටි නැතිවීම සංකල්ප නැතිවීම නිවන් මගට උපකාරකයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වුම් කරලා දෙන්නේ අනවබෝධයේ මනස අවබෝධයටපත් කරලා දෙන්නේ. නිවැරදි ප්‍රශ්නය නිවැරදි දුක හඳුනන්නේ අපේ අය දුකයි කියලා කියන්නේ සැපයි කියන දේ අනිත් පැත්ත. නමුත් නිර්වාණ ධර්මයේ ස්වාගන යන කෙනෙකුට දුකයි සැපයි කියලා කියන්නේ සැපයි දුකයි කියන දෙකටම තමයි මේ දුකයි කියලා කියන්නේ. නිර්වාණ ධර්මයේ ස්වාගන යන කෙනෙකුට සැපයි කියලා කියන්නේ ඒ දුකට, දුකයි කියලා කියන්නේ ඒ දුකට. ඒ දෙකම අත්හල යුතුයද නැද්ද? සැපයි දුකයි දෙකම අත්හරින්න බාහිරෙන් නම් නෙමෙයි. අපි ඒක අත්හරින්නේ මානසිකව. බාහිරේ මිනිස්සයා කොතනක සිටියත් ඒක භෞතිකව එයාගේ මිනිස්සයා ඉන්න තැන පමණයි. මානසිකවනේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මානසිකව දැවෙන්න පටන් ගත්තාම අපි තැන මාරු කරාම මානසික සහනයක් ඇති වෙනවද? නෑ. ඒ වාගේම අපේ මේ භෞතික පරිසරය තුළ මානසික ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අධ්‍යාත්මික වෙනසයි අපිට අවශ්‍ය කරන්නේ. අපේ මනසේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. හැම මොහොතකම තියෙනවා උපාදාන ලක්ෂණයක්. මොකද අපි එකට කියමු ඇලෙන බැඳෙන ලක්ෂණයක් තියෙනවා. ඇලෙන බැඳෙන ලක්ෂණයක් තියෙනවා. ඒකට කියනවා තණ්හාව කියලා කියමුකෝ. ඇලෙන බැඳෙන ලක්ෂණයක් තියෙනවා. එතකොට මේ තණ්හාවක් බැඳින්නේ නිකම්ම නිකම්මද? නෑ, බැඳින්නේ රූපයක් ඔස්සේ, වේදනාවක් ඔස්සේ, සංඥාවක් ඔස්සේ, සංඛාරයක් ඔස්සේ, විඥානයක් ඔස්සේ. එහෙම නැත්නම් අපි මේ ටික සියල්ලම සම්පින්ඩණය කරලා කියනවා පංච උපාදානස්කන්ධයට තමයි මේ බැඳී යාම සිද්ධ වෙන්නේ. හොඳයි, මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යථා අවබෝධය ඇති කරගන්නවා. පංචස්කන්ධය නෙමෙයි බුදුහාමුදුරු දුකයි කියලා කියන්නේ. පංචස්කන්ධය දුක නෑ. එහෙනම් ඉතින් රහතන් වහන්සේලට දුක තියෙන්නේ පෙ? පින්නතුන් මතක ඇති ජීවක වේද මහත්තයා පත්තුවක් බැඳලා ගිහිල්ලා එහා නගරයට ගියාම ආයි මෙහා නගරයට එන්න බැරි වුණා. බුදුහාමුදුරන්ගේ පත්තුව ලියන්නයි කියලා එන්නත් බැරි වුණා. සෙල්ෆෝන් දුරකතන තිබ්බෙත් නැහනේ, කෝල් එකක් දාලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරන්ට මේ පත්තුවේ වෙලාව කල්ගත වුණොත් එහෙම විශාල දෙවිල්ලක් වෙනවයි කියලා එයා දන්නවා. නමුත් කොහොම හරි බුදුරජාණන් වහන්සේ දිව්‍යමය ඥාණයෙන් බලලා මේක ගලවන්න දැන් ආනන්ද කියලා මතක් කරා. ඊට පස්සේ විශාල දෙවිල්ලකට පත් වුණාද කියලා ජීවක වේද මහත්තයා අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බුදුවරුන්ට දෙවිල්ලක් නෑ, වේදනාවක් නෑ කියලා. හොඳින් මතක තියාගන්න පංචස්කන්ධයේ දුකයි කියන එක ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. ඒක පංචස්කන්ධි දුකක් නෑ. ඒක නිකන් ශරීරයේ පෙතියනවා. පංචස්කන්ධි ලෙඩ වුණත් දුකක් නෑ රහතන් වහන්සේට. නේද? පංචස්කන්ධි ලෙඩ වුණත් බුදුවරයෙකුට ඒක දුකක් නෙමෙයි. එහෙනම් මේ කුමක්ද මේ දුක තියෙන්නේ කොහෙද? උපාදානස්කන්ධය. එහෙනම් සංකිටේන උපාදානස්කන්ධා දුක්ඛ. බුදුරජාණන් වහන්සේට අටලෝ දහමක් ගැන කතා කරලා, අපි ජාති ජරා ව්‍යාධි මරණ ගැනත් කතා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ඔක්කොටම වඩා ප්‍රබල දුක, ප්‍රධාන දුක පංච උපාදානස්කන්ධේ දුක. අපි නිරන්තරයෙන්ම අපේ මනස තුළ සිටගන්න උත්සාහ කරන්නේ සංකල්පයක් තුල, දෘෂ්ටියක් තුලින් නැගී හිටින්නයි බලන්නේ. දැන් මේ සමාජය දිහා බලන්නකෝ. හැම කෙනෙක්ම දෘෂ්ටියක් තුලින් නැගී හිටින්නයි බලන්නේ. දැන් පිරිසක් මැද හිටියක් මේ මම කියන හැටියට මෙතන ඉන්න ඕන. මම කියලා කෙනෙක් මෙතන ඉන්න ඕන කියන්නේ. මම කියලා කෙනෙක් ඉන්න ගියා මෙතන හරි වේදනාකාරයි. මම කියලා කෙනෙක් අපි ළඟ පවතින නැති ආකාරයෙන් අපි නැගී හිටිනවා නම් මම හිතන්නේ පින්නතුනි ලෝකේ තියෙන මහා විශ්වයක් වාසය කරනා වගේ පුජ්‍යලයා. ඒ තනත්තා විශ්වයක් හා සමානයි. පුජ්‍යලෙක් උනොත් පුජ්‍යලත්වයට සීමා වූ දැනුමට, පුජ්‍යලත්වයට සීමා වූ පෝසත්කමට, පුජ්‍යලත්වයට සීමා වූ ධනවත්කමට, උගත්කමට සීමා වෙනවා එයා. මේ පුජ්‍යලයට මෙච්චරයි අධ්‍යාපනය, මෙච්චරයි ධනය, මෙච්චරයි බලය කියලා එයා ඒකට සීමා වෙනවා. හැබැයි මේ පුජ්‍යලත්වයෙන් තොරව නැගී හිටින කෙනාට පින්නතුනේ මුළු මහත් විශ්වයම විවෘතයි. මුළු මහත් විශ්වයක් වාසය කරන්නාසේ අනිත් කෙනාට තමන්ව තේරෙනවා. එහෙමනම් අපි පුජ්‍යලත්වයෙන් තොරව අපේ මනස අවදි කරගෙන මේ සමාජය තුළ පෙනී හිටින එකද හොඳ? මේ පරිසරයේ මිනිසුන් සමග වාසය කරන එකද හොඳ? පුජ්‍යලත්වයෙන් යුක්තව වාසය කරන එකද හොඳ? පුජ්‍යලත්වයෙන් තොරව වාසය කරන එක හොඳයි. කොහොමද මේ පුජ්‍යලත්වයෙන් තොර තැනට තමන්ගේ දර්ශනය හදාගන්නේ? බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ උපකාරයෙන්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධාත්මක සද්ධර්මයේ උපකාරයෙන් මට කිසිදු මතකයක් හෝ පොතක් හෝ එහෙම දෙයක් මට අවශ්‍ය නැහැ ධර්මයේ කියන්නේ. ඒකට හේතුව ඒ ත්‍රිපිටකයම මගේ ඔළුවේ තියෙනවා. ත්‍රිපිටකයම ඔළුවේ තියෙන හොඳට පේනවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත විශ්වීය ධර්මය අපි ධර්මයේ ප්‍රගුණ කරනවා නම් අපේ හිස මත පිහිටනවා. ඒ නිසා අමුතුවෙන් කොහෙවත් කිසි දෙයක් ගේන්න උමනාවක් නැහැ. අනිවාර්යෙන් එයාට නිරන්තරයෙන්ම ඒ පිළිබඳව අපිට දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් අපි මේ බුදුරජාණන් වහන්සේගේ විශ්වීය ධර්මය අවබෝධය අපි ඇති කරගන්න මහන්සි වෙන්න ඕන ගුණයක් හැටියට. මම සිත එකඟ කරන්න ගියොත් අපි හිතමුකෝ මම කියලා කතා කරන්නේ පුජ්‍යලයා හැටියට මට නෙමෙයි, හැම කෙනෙක්ගේම ළඟ තියෙන මමත්වයට. මම සිත එකඟ කරන්න ගියොත් එකඟ කරන්න පුළුවන් වේද? මම සිත නිර්වාණ ධර්මයේ පිහිටවන්න ගියොත් පුළුවන් වේද? පුළුවන් කමක් ලැබෙන්නේ. තාම නිවැරදිතාවයෙන් ගනුදෙනු කරන්න ඕන මේ ලෝකයේ තියෙන එකම වස්තුව, එකම ධර්මතාවය මොකන්ද? තමයි සිත. සිතත් එක්ක බොරු කියන්න, සිතත් එක්ක හොරකම් කරන්න, සිතත් එක්ක සංගවන්නට කිසි දෙයක් බෑ. එහෙමනම් සිත තුල අපි අඳුම ධර්මේ තව පුජ්‍යලයකට නෙමෙයි, අපේ සිත තුල අපි 100%ක් විවෘත මිනිස්සෙක් විය යුතුද නැද්ද? සිත තුල 100%ක් විවෘත වෙච්ච මිනිස්සෙක් කියලා කියන්නේ ආත්ම සංවේදීත්වය 100%යි. ආත්ම සංවේදී බව 100%යි. ඒක දෙන හොඳටම රහතන් වහන්සේ කෙනෙකුට. ඒ කියන්නේ උන්වහන්සේගේ පවතින චිත්තේ පහළ වෙන හැම දෙයක්ම මනාකොට දකිනවා. මනාකොට අවබෝධ කරගන්නවා. මනාකොට අකුසල ධර්ම, කුසල ධර්ම හඳුනා ගන්නවා. අකුසල ධර්මයෙන් බැහැර කරනවා, කුසල ධර්මෙහි යෙදෙන්නට පුළුවන් ගුණයක් රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව අපිට ආකල්ප ඇති කරගන්න බෑ. රහතන් වහන්සේ කෙනෙක් දන්නේ රහතන් වහන්සේ කෙනෙක්ම තමයි. මාර්ගඵලලාභී කෙනෙක් දන්නේ මාර්ගඵලලාභී කෙනෙක්ම තමයි. බුදු කෙනෙක් දන්නේ බුදු කෙනෙක්ම තමයි. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ ගැන මොනවද දන්නේ? අල්ප මාත්‍රයක දැනුමක්වත් අපිට නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව තේරුම් අරගන්න ඕන. එහෙමනම් අපි හඳුන ගන්න ඕන පිළිවෙලින් මේ ශාසන ධර්මය ටිකෙන් ටික හඳුන ගන්න, ටිකෙන් ටික හඳුන ගන්න. ඔබට ඔබේ මනස වෙනස් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවද? ඔබ දැනට läගල ඉන්න තැන, එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න තැන සැපයිද? පුටුවේ නෙමෙයි මම කතා කරන්නේ, අධ්‍යාත්මිතුව තුල ඔබ වාඩි වෙලා ඉන්න තැන. ඕ සපයිද? මඩ ගොහුරකද, මල් උද්‍යානයකද, කම්මලකද, මහ නගරයකද ඔබ මේ වෙනකොට රැඳී සිටින්නේ? කම්මලක් කියලා අදහස් කරේ හරි ශබ්ද නැගෙන තැන. නගරයක් කියලා කල්පනා කරේ හරිම අසන්සුන් ඕ පරිසරයක්. එහි මේ වාහන යනවා, හෝන් ගහනවා, මිනිස්සු කලබලෙන් එහාට මෙහාට දුවනවා, ඒ වගේ තැනක්. තමන්ගේ හිත කොතනද තියෙන්නේ කියලා තමන් තේරෙනවා. ඇයි මෙච්චර සිත වේගවත් වෙන්නේ? ඇයි මෙච්චර සංසුන් වෙලා තියෙන්නේ? ඇයි මෙච්චර මේ දේවල් මෙහෙම කලබලයට පත් වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ ලෝකයේ මිනිසයන් රට මගේ කරගන්න හදනවා. පුළුවන් වේද රට මගේ කරගන්න? රට මගේ කරගන්න බෑ කාටවත්. ඉඩම නිවස මගේ කරගන්න හදනවා. පුළුවන් වේද මගේ කරගන්න? බෑ. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ ශරීරය තමන්ට මගේ කරගන්න පුළුවන්. ශරීරය ඔබට ඔබේ කරගන්න පුළුවන්ද මම අහන්නේ? බෑ. අපි සතර මහා භූතයන්ට බෙදලා දීපුනොත් මේ ශරීරේ අපිට ඉතුරු වෙන නියපොත්තක්වත් කෙස් ගහක්වත් නැහැ. එහෙත් චින්තනය සහ දර්ශනය වැඩ කරන්නේ එතනින්ද? එතනින් නෙමෙයි නේද? එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා. අපි අවිද්‍යාවෙන් හිතන්නේ මේ ලෝකේ තියෙන බරපතල මලකඩයක්. මලකඩ කියන එක අරින්න බෑ, අතහරින්න බෑ. මේ කහට පැල්ලමක් වගේ එකක්, මලකඩයක්. අතහරින්න බැරි මල බැඳීමක් තියෙනවා. මොකද්ද මේ මලකඩේ? අවිජ්ජා පරම මල. මේ ලෝකේ අයින් කරන්න අමාරුම මලකඩේ තමයි අවිද්‍යාව කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දෘෂ්ටිගත වීම නිසා හැම දවසකම මිනිස්යාව පීඩාවට පත් වෙනවා. දෘෂ්ටි වලින් විවෘත වූවාට පසුව පින්නතුනේ ඒයින් ලැබෙන සහනය අප්‍රමාණයි. එකඟ කිරීමක් කරන්න නැහැ. ග්‍රහණය කරගන්න දෙයක් නැහැ. පාලනය කිරීමක්, කන්ට්‍රෝල් කිරීමක් කරන්න දෙයක් නැහැ. නිකන් ඉන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්න දෙයක් නැහැ. වෙන දේවල් වෙන්න කියලා හිතාගෙන ඉන්න දෙයක් නැහැ. සිතුවිලි ගණගෙන ඉන්න දෙයක් නැහැ. එහෙම නෙමෙයි මෙහෙම අල්ලගත්තොත් හොඳයි, මෙහෙම නෙමෙයි එහෙම අල්ලගත්තොත් හොඳයි කියලා හිතන දෙයක් නැහැ. දිය බඳුනක් කියලා හිතන ඔබේ අධ්‍යාත්මය. දිය බඳුනක් රළ නගනවා මේ මොහොතේ. ඔබ එය සංයමයට පත් කරන්නට කුමන ක්‍රියාමාර්ගයක් ගන්නෙහිද? අපි හිතමු ඔබේ ගෙදර තියෙනනේ පුඩාවට හදාගත්ත දිය විල. එහි රළ නගිනවා. එය සංසුන් කිරීම සඳහා ඔබ ගන්නේ කුමන ක්‍රියාමාර්ගයක්ද? ක්‍රියාමාර්ගයක් ගන්නවද අපි සංසුන් කරන්න? ගන්නේ නැහැ. අපි හිතන එකම ක්‍රියාමාර්ගය එයට අතපය නොතබා ස්වභාවයටම එක ගස්සණය කරන්නේ නැතුව, එක කලත්තනයක කරන්නේ නැතුව වාසය කිරීමම තමයි අර සංසුන් බවට හේතුව කියලා. එහෙමනම් දිය බඳුනක් සංවර වෙනවා වගේ, සංසුන් වෙනවා වගේ ඔබේ හිත ස්වභාවයෙන් සංසුන් වන්නට ඉඩ හරින්න. ඊළඟට අහන්න පුළුවන්, එහෙම කළොත් වෙයිද? එහෙම වෙන එකක් නැහැ කියලා හිතලා හැමදාම අපි සංවර කරන්න උත්සාහ කළා, සංසුන් කරන්න උත්සාහ කළා. ඒ සංසුන් කරන්න, සංවර කරන්න දරපු හැම උත්සාහයක් තුළම අපි ඔය චංචල බවට පත් වුණා. බලන්නකො මේ ලෝකේ මනුෂ්‍යයන්ට මානසික සහනය කියන එක නැති වෙලා තියෙනවා. ලෝකේ කොච්චර දියුණුවයි කියලා සැලකුවත්, එහෙමනම් ලෝකේ තියෙන පරම ධනය නැමැති මානසික සුවතාවය, මානසික සහනය සොයන්නට අපිට අවකාශය ලැබිලා තියෙනවා. අපේ ජීවිතේට විසඳුම ලෝකීය ධර්මයකින් ලබාගත නොහැකි වග බුදුරජාණන් වහන්සේ දැක අවබෝධ කරගෙන එයට ලෝකෝත්තර පිහිටක් බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු වුණේ සුජාතාව ලබා දුන්නු, කිරිපුඩු ලබා දුන්නු පාත්‍රය නිසා. ඒ පාත්‍රය හරි අපූර්ව විදියට ඒ ගම් තෙරේ ඉහළට පාවුණා. ඒ ඉහළට පාවුනේ පාකලා කියලා කියන අදිෂ්ඨානෙන් පාකලා කියන කතාවක් කියන නැහැ. ඇපල් ගෙඩියක් බිමට වැටෙනව දැකලා ඒ තුලින් ගුරුත්වාකර්ෂණ පිළිබඳව සංකල්පයක් විද්‍යාඥයෙක් ඇති කරන්නාසේ ඒ ඉහළට යන පාත්‍රය දැක බුදුහාමුදුරෝ අනුසෝතගාමී ප්‍රතිපදාව සහ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන මේ ගමන් දෙක හඳුනාගත්තා. ඉන්ද්‍රිය විෂයට සාපේක්ෂිත ගමන සහ ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ගමන කියන එක හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම ගමන් මඟ අනුකරණය කරමින් තමයි පින්නතුනේ නිවන් මඟ සාගන්නේ. එහෙමනම් ඇපල් ගෙඩියක් වැටුණාම ගුරුත්වාකර්ෂණ බල පිළිබඳව විග්‍රහයක් වුණා නම් ලෝකේ පාත්‍රයක් ඉහළට පාවිච්චි වීම නිසා බුද්ධත්වයේ නැමැති අරිහත්ත්වයේ නැමැති උත්තරීතරත්වයේ සාගත්තා. ඒ ගන්තෙරේ පාවෙන්න පුළුවන් පාත්‍රයක් ඉහළට. මේ සොයා යන මිනිස්සේ පරේෂණාත්මක ගවේෂණයක යෙදෙන මිනිස්සෙකුට පින්නතුනේ බොහොම කුඩා දේත් මහා පුදුම ධර්මයක්, මහා කරුණක්, මහා දහමක් කියලා දෙනවා පින්නතුනේ. ඒක කලාත්මක ඇසකින්, ගුණාත්මක ඇසකින්, විද්‍යාත්මක ඇසකින් බලන්න ඕන. දැන් බලන්න පින්නතුනේ ඔබගේ පාත්‍රය පාවෙන්නේ කොහටද? ඔබේ පාත්‍රය ගැන ඔබේ සිත කියමුකෝ. ඔබේ සිත පාවෙන්නේ කොහෙද? අනුසෝත ගාමි විදියට. මොකද්ද අනුසෝත ගාමි කියන්නේ? ඉන්ද්‍රිය සාපේක්ෂිතයි. ඉන්ද්‍රියන්ට ගෝචර වන ක්‍රමය, පොදුවේ මිනිස්යන්ගේ සිත ගලාගෙන යන ක්‍රමයට මේ සිත පාවෙන්නේ. ඔබ සමස්ත මිනිස් ක්‍රියාකාරකමට වෙනස් වූ දෙයක්. එහෙම නැත්නම් ලෝකයේ පවතිනා වූ සමස්ත මට මානසික ස්වභාවල් පිළිබඳව කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. අභිධර්මයේ තියෙන යම් ප්‍රමාණයක්, ඒ ප්‍රමාණයේ තියෙන පුතඥ හිත පිළිබඳව විග්‍රහයක් තියෙන්නේ. ඒ පුතඥ හිතේ විග්‍රහයත් සීමා සහිත ටිකක්. මේ කර්ම විෂය, මේ මනසේ විෂය ධාරාව අචින්ත්‍ය වූ දෙයක්. ඒක අනන්ත වූ දෙයක්. ඒකේ සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. අනන්ත වූ ධර්මයක් ඒක. අපිට කවමදාකවත් ඒක සීමාවක් කරන්න බෑ, අවසානයක් කරන්න බෑ. එනිසා අපි ඒක කල්පනා කරලා බලන්න ඕනේ. එහෙමනම් මේක ඒ සිත පිළිබඳව අපිට කෙටියෙන් හඳුනා ගන්න පුළුවන්. සමස්ත මානසික ක්‍රියාපන්තියට වඩා වෙනස් දෙයක්ද මම මේ මොහොතේ අනුගමනය කරන්න කියලා බලන්නකෝ. එහෙමනම් ඔබ නිවැරදි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රයන් හයට වඩා වෙනස්ම වූ ස්වභාවයකින්ද ඔබ ක්‍රියා කරන්න, ඔබ වාසය කරන්න, ඔබේ දර්ශනය පවතින්නේ කියලා බලන්න. ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රමයකට නොවේද ඔබ මේ ලෝකේ දකින්නේ කියලා බලන්න. මේක ස්වභාවයෙන් පැන නගින්න ඕන, හිතලා හදලා මුලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම ගත්තොත් ඒක දෘෂ්ටිය. ස්වභාවය තුලින්ම ඔබට පුළුවන්කමක් තියනවාද මේ ඉන්ද්‍රියන් වලට සම්බන්ධයක් නැතිව ලෝකේ දකින්න? බුදුරජාණන් වහන්සේගේ දැක්ම ගලාගෙන ගිය ආකාරය හැම බුදු පිළිම වහන්සේකම තියෙනවා. ඔක මටත් ආරණ්‍යගත කුටියක වාසය කරන හොඳ සිල් ගුණ වඩන හාමුදුරු කෙනෙක් කියලා දුන්නේ. මේක සමාජේ කවුරුත් දන්නේ නැහැ. මෙන්න මේ නෙළුම් මත පිළිම දැකලා ඇති මේ සිරස් පතමේ කියලා කියන්නේ මේ හිස මත. බුදුහාමුදුරු මේ වගේ මලක් ගහගෙන හිටියේ දොළුවේ නෑ, ගහගෙන හිටියේ නෑ. මේක එකතු කරන්නේ කලාකරුවා. පැහැදෙන්නේ කලාකරුවා. මේක එතකොට වරදක්ද? නෑ. මේක ඉතාම නිවැරදි උතුම් බුද්ධ වචනයක් කියාදෙන දෙයක්. මේක ඉතාම පරණ විහාරවල දකින්න පුළුවන්කම තියෙන්නේ. බිත්තියේ ඉඳලා කම්බි කූරක් අරගෙන ඇවිල්ලා කම්බි කූර මත මේක ගොඩනගලා තියෙනවා. මේක හිසට සම්බන්ධයක් නැතුව. ඒයින් අදහස් කරන්නේ බුදුහාමුදුරු ලෝකයේ දැස බලන්නේ ඇසින් නොව, කනින් නොව, නාසයෙන් නොව, දිවෙන්, ශරීරයෙන් සහ මනසින් නොව. ඔබ ලෝකේ බලන්නේ කොහෙන්ද? අර හයෙන් බලන්නේ. ලෞතරා බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් ලෝකේ දිහා බලන්නේ මේ හයෙන් නොවේ. මේ හයෙන් නොවේ. මෙන්න ලෝකෝත්තර විෂය පින්නතුනේ. මෙන්න ලෝකෝත්තර දර්ශනය. මෙන්න පින්නතුනේ නිර්වාණ ධර්මය. පැහැදිලි නේ? මේක තමයි නිර්වාණ ධර්මය. මෙන්න මෙතනින් අපිත් බලන්න ඕන බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුහාමුදුරු බලපු විදියට, දැකපු විදියට, දකින්න අපි උත්සාහ කරන එකට. අපිත් මේ විදියට බලන්න උත්සාහ කරන්න ඕන. කොහොමද ඉන්ද්‍රිය සාපේක්ෂිතව නැතිව එයින් තොරව ලෝකේ දිහා බලන්න උත්සාහ කරන්න ඕන. ඒක විශේෂ ඥානයක්, අදි ඥානයක්. ඒක විශේෂ සිතක්, ඒක අදි චිත්තයක්. ඒක අකාලිකයි, කාලේ සීමාවේ තොරයි. රහතුන් ප්‍රයහ දහවල ඉක්මවා වාසය කරන අය. රහතුන්ට රාත්‍රිය නෑ, දහවල නෑ. ඔබටත් එතෙන්ටපත් වෙන්න ඕන, ඔබත් එතෙන්ට එන්න ඕන. ඊට පස්සේ පින්නතුනේ ආර්ය ධර්මයටපත් වෙච්ච මාර්ගඵලලාභී කෙනාටත් ඒ දර්ශනේ තියෙන්නේ, ඒ ගුණේ තියෙන්නේ. වෙනස් දෙයක් නෑ. එකම ආලෝකය විශාලත්වයේ වැඩිවීම පමණයි සිද්ධ වෙන්නේ. පහන කාලෝකය සහ හිරුගේ ආලෝකය අතර වගේ පරාසය තියෙන්න පුළුවන්. නමුත් එකම ආලෝකය ඒ විකාශනය වෙන පරාසය තමයි වැඩි වෙන්නේ. එහෙමනම් මේ ආලෝකය තුල දකින්නේ අර ලෝකෝත්තරත්වයේ සොඳුරුම දේ. මේ ලෝකයට මිනිසුන් කියා දුන්නු ක්‍රමවේදයට මේ ලෝකෙ දිහා බලන්නේ කියලා කටයුතු කරොත් එහෙම ඔළුව නරක් වෙනවනේ. අපිට එක්කෙනෙක් කියලා දෙනවා මේ අරයා මේ එච්චර හොඳ නැති එක්කෙනෙක්, අරය දිහා බලන්න මෙන්න මේ විදියට බලන්න. උගන්නන්නේ නැද්ද? උගන්නන අලුත් තැනකට ගියාම අපි උගන්නනවා. එහෙම නැත්නම් සුභවාදීව බලන්න උගන්නනවා. එහෙම නැත්නම් අසුභවාදීව බලන්න උගන්නනවා. කෙනෙක් දිහා බලන්න උගන්නනවා. ඒ නිසා මේ ලෝකයෙන් අපිට කියා දෙන විදියට මේ ලෝකේ බලන්න ගියොත් එහෙම ඔළුව නරක් වෙයි. ඒ නිසා ලෝකයෙන් කියා දෙන කිසිම විදියකට ලෝකෙ දිහා බලන්න එපා. ලෝකේ මිනිසුන් අපිට ලෝකෙ දිහා බලන්නට කියලා දුන්නු විදියට ලෝකෙ දිහා බලන්න එපා. පොඩි කාලේ ඔක පටන් ගත්තනේ නේද? ගෙදර ඉන්නවා නම් සැරසතෙක් පුතේ එතෙන්ට යන්න එපා, ඒ සතා හූරයි, බවුව කයි කියලා උගන්වනවා. ඊට පස්සේ පොඩි වෘතල් සතෙක් හිටියොත් එයාව අතට දීලා එයාත් එක්ක සන්තෝෂ වෙන්න, සතුටු වෙන්න කියලා එයාට පොඩි ළමයට කියලා දෙනවා. ඒතකොට පොඩි කාලෙම ඇලීම සහ ගැටීම කියලා දෙන විදියට එයා පුරුදු වෙනවා. ඊළඟට යම් යම් අය හොඳ නෑ කියලා උගන්වනවා, යම් යම් අය හොඳයි කියලා උගන්වනවා. ඒ ගන්න ස්වභාවය තමයි අපි දිගින් දිගට දිගින් දිගට අරගෙන ඉන්නේ. ලෝකය කියා දුන්න විදියට ලෝකේ දිහා බලන්න. පැහැදීමෙන් බලනෝ, පැහැදීමෙන් බලනෝ, වපරැහෙන් බලනෝ කියලත් අපි කියන්නේ. නොයෙකුත් විදිහට බලනෝ. මේ හැම දෙයක්ම නතු වෙන්නේ, අදාළ වෙන්නේ ලෝකයා විසින් අපිට දුන්නු පණිවිඩ ඔස්සේ ලෝකයේ දිහා බැලීම කියන කාරණය. ඒ නිසා සිංහල ඔක්කොම හොඳයිද? සිංහල බෞද්ධ හපු නෑ, ත්‍ස්තවාදීන් වගේ මිනිස්සු ඉන්නවා. මුස්ලිම් ඔක්කොම නරකයිද හොඳයිද? නෑ, ත්‍රස්තවාදීන් ඉන්නවා, හොඳ මිනිස්සු ඉන්නවා. කතෝලිකයෝ ඔක්කොම හොඳයිද නරකයිද? නෑ, නරක ඉතාම නරක මිනිස්සු ඉන්නවා, ඉතාම හොඳ මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේ ලෝකේ ඔබේ ආගම මොකද්ද කියලා නෙමෙයි මං අහන්නේ, ඔබ හොඳද නරකද කියලා පමණයි අහන්නේ. ඔබ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? ඔබේ ආගම මොකද්ද නෙමෙයි, ඔබේ ජාතිය මොකද්ද නෙමෙයි, ඔබේ රට මොකද්ද කියන එක නෙමෙයි පින්නතුනේ. ඒ නිසා රට හේතුවෙන්, ජාතිය හේතුවෙන්, වර්ග හේතුවෙන්, ආගම හේතුවෙන් නරක හෝ හොඳ හෝ එන්නේ නැහැ. කර්මය හේතුවෙන්, ක්‍රියාව හේතුවෙන්, මිනිස්යාගේ දර්ශනයේ චින්තනයේ හේතුවෙන් මිනිස්සේ හොඳ නරක වෙන්නේ කියන තැන ඉන්න පින්නතුනේ. ඒක කොයි කාටත් එකයි. තමා ළඟ ඉන්න කෙනත්, දුර ඉන්න කෙනත්, ඥාතිත්වයේ ඉන්න කෙනත්, ඥාති නොවන කෙනත් අතර එකයි. ඒ නිසා අපි කල්යාණ මිත්‍රය පිරිසක් හැටියට ඒ කල්යාණ මිත්‍රයෝ හඳුන ගන්න ඕන ලෝකේ. මේ මිනිස්සු හරි වටිනෝ. කැලේ සඳුන් ගස් දුර්ලභ වාගේ දුර්ලභ මිනිසුන් ලෝකේ ඉන්නවා. ඒ හඳුනා ගැනීම සඳහා අපිට හොඳ නුවණක්, අවධියක් තියෙන්න ඕන. ඉස්සෙල්ලාම අපි හොඳ කෙනෙක් වෙන්න ඕන. අපි ලෝකෙන් කල්යාණ මිත්‍රයෙක් හොයන්න අපිත් හොඳ කල්යාණ මිත්‍රයෙක් බවට ලෝකේ පත් වෙලා සිටින්න ඕන පින්නතුන. ඒ නිසා මම ඉස්සෙල්ලම තමන් හොඳ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න ඕන. ඔබේ සිත දිහා බලන්න කියලා තව කෙනෙකුට විවෘත කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ට විවෘත කරන්න පුළුවන් මට්ටමට ඔබේ හිත හදාගන්න ඕන. බුදුහාමුදුරු ඇවිල්ලා හැමෝම බෑග් මල්ලක් කියලා අපි හිතමු හිත කියලා කියන්නේ. බුදුහාමුදුරු ඇවිල්ලා කියනවා හරි ඔබේ බෑග් මල්ලක් වාගේ ඔබේ හිත විවෘත කරලා පෙන්වන්න. ආරක්ෂකාංශයක් ගුවන් තොටුපළක තමන්ගේ බෑග් මල්ල පරීක්ෂා කරනවා වගේ තමන්ගේ හිත පරීක්ෂා කරන්ද යොමු වුණොත් බුදුහාමුදුරුව ඔබට ඇත්තෙම සතුටින් හොරබඩු මේව නැතුව දෙන්න පුළුවන්ද බෑග් මල්ල පරීක්ෂා කරන්න හිත? එහෙම දෙන්න පුළුවන් නම් තමයි ඔබ නිවැරදි කමක් බවට පත් වෙන්නේ. ඔක ඇතුලේ තිබුණොත් අහලන් ද්‍රව්‍ය බයට පත් වෙන්නේ නැද්ද? දාඩිය දාන්නේ නැද්ද? ලොමු ගහ තමන් කම්පණයට පත්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ලෝතර බුදු කෙනෙක් ළඟ විවෘත කරලා දෙන්න පුළුවන් මනසක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව පෙන්වලා දෙන කාරණය තමයි චේතනාවෙන් පරිශුද්ධ වෙන්න ඕන. චේතනාවෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්න ඕන. කිසි දෙයක බාණ්ඩයක නෙමෙයිනේ තියෙන්නේ. බාණ්ඩයක නෙමෙයි. දැන් අඹ ගෙඩියක් අනුභව කරනවා එක්කෙනෙක් හොරෙන් කඩාගෙන. තව එක්කෙනෙක් ඉල්ලගෙන කනවා. තව එක්කෙනෙක් සල්ලි දීලා අරගෙන කනවා. එතකොට එකම අඹ ගෙඩිය තුන් දෙනෙක් කී විදිහකටද කෑවේ? තුන් විදිහකට කෑවා. එතකොට අඹ කෑමද වරද? අඹ කෑම නෙමෙයි වරද. කන විදිහ තමයි වැරදි. එහෙනම් හොඳ විදිහට කන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ පරිහරණය කිරීම හරි පැවැත්වීම හරි ජීවත් වීමේ හරි තහනමක් තහංචියක් කොතනකවත් නැහැ. එහෙම තහංචියක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ චේතනාමය අවබෝධය තමයි පැහැදිලි තියෙන්නේ. ඒ නිසා කවුරු හරි හිතනවා නම් ඒක අපි උඩ වාඩි වෙන්න හොඳ නැහැ බිම වාඩි වෙන්න ඕන. මම බනකට ඇහුවා මේ සුද්ධලු පුරුදු කරේ මේ උඩ වාඩි වෙන්න. හොඳයි නේ සුද්ධයික පුරුදු කරලා තියෙනවා නම්. නැත්තම් අපි මේ ආදි සිංහල එරමිණිය ගොතාගෙන බිමලු හිටියේ. ඉතින් එහෙම නෙමෙයි බිම නෙමෙයි නිකම්ම මේ බිමත් හිටියා වැඩි ජාලේ. නේද වානර යුගයේ. එහෙම විය යුතු නෑ මිනිස්සු ගෝත්‍රිකවාදී විය යුතු නෑ මිනිස්සු ලෝකේ තියෙනවා. මනසින් අපි උඩ වාඩි වෙන්න ඕනත් නෑ බිම වාඩි වෙන්නත් ඕනේ නෑ. ඒ නිසා සම්මුති කාරණා එක දහම තෝරගන්න පුළුවන් කමක් නැහැ. වෙනතේ කොයිම වෙලාවකවත් සම්මුති කාරණා ඔස්සේ දහම තෝරගන්න පුළුවන් කමක් නැහැ. කල්‍යාණ මිත්‍රත්වයක් ඔබේ මනස හැඩගස්වන්නේ. කල්‍යාණ මිත්‍රත්වය හැඩගස්වන්නේ ඔබේ මනස. ඔබ දැන් මේ මොහොතට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක් කියලා හිතලා ඔබේ මනස විවෘත කරලා දීලා තියෙනවා අපේ මනස ස්වාමීනි හැඩගස්සලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ගමන් මගට ඒ ලෝකෝත්තර මාර්ගයට ඒ අරිහතුන් වහන්සේලාගේ සිතට සමානව ඒ ගමන් කරන මාවතට අපේ හිත හැඩගස්සන්න. හැබැයි මෙතන තව කෙනෙක් ඉන්න විවෘත නැහැ. මල්ල ලිහන් නැතුව ඉන්නවා. එහෙමනම් අපිට පරීක්ෂා කරලා ඒක නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ හරියට අර මූඩිය වහලා බෝතලේ ටැප් එකට අල්ලන් ඉන්නවා වගේ කවදාවත් නිවැරදි වෙන්නේ නැහැ. නමුත් විවෘත මනසින් අහගෙන ඉන්නවා. විවෘත මනසින් අහගෙන ඉන්නවා. ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ පිළිතුරේ. තමන්ගේ මනස ධර්මයේ හාමුවේ විවෘත කර තබනවා. විවෘත කරලා පැහැදිලිවම මේක අඩුවක් මේක ගෙනියන්න එපා කියලා කිව්වොත් එහෙම ඔබ සංසුන්ව එක බාර ගන්න ලෑස්ති වෙන්න ඕන. දැන් ආරක්ෂක අංශයක් කිව්වොත් ගුවන් තොටුපළේදී මේ පිහිය ගෙනියන්න දෙන්න පුළුවන් කම නැහැ කියලා ඔබට විරුද්ධ වෙන්න පුළුවන්ද? බෑ. අපි ඒකට එකඟ වෙනවා. හරි අපි ඒකට කැමති. මේ වතුර බෝතලේ ගෙනියන්න දෙන්න බෑ කිව්වොත් මොකද කරන්නේ ඔබ? ඔබේ අවශ්‍යතාවය මත හරි මට ඒ වතුර බෝතලේ අවශ්‍ය නැහැ කියලා ඉවරලා ඔබ ඒක ඉවතට දානවා. එහෙමනම් ඔබේ මනස තුල යම් අඩුවක් පෙන්වුවාම විවෘත මනසින් සිටින කෙනාට මොකද පුළුවන්කම තියෙන්නේ? ඔබේ මනසේ වේදනා දෙන ඒ අවධානමත් දෙන ඒ දේ ගැනීමෙන් වළකින්නට කටයුතු කරනවා. එහෙම කටයුතු කිරීමෙන් ඔබේ මනස සංසුන් කරගන්න හැකියාව තියෙනවා. ප්‍රශ්න විසඳන්න අපි ලෝකේ උත්සාහ කරනවා. විසඳන ලෝකේ ප්‍රශ්න ඉවර කරන්න බෑ. ලෝක විෂය අචින්තයයි. කර්ම විෂය අචින්තයයි සත්ව විෂය අචින්තයයි. මේ අචින්තය වූ ධර්මතා තුළ මේක විසඳන්න අපි උත්සාහ කරනවා. අපිට විසඳන්න පුළුවන් කමක් නැහැ. ඉවරයක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් අපි ලෝකේ හඳුන ගන්න ඕන. විශ්වය මේ ලෝකේ අචින්තයයි. ඒක කෙලවරක් නෑ. විශ්වය කෙලවරක් නෑ. විශ්වය හටගත්තේ කවද්ද? විශ්වය හටගත්තේ කවද්ද? කවුරු හරි කොයි හරි විද්‍යාඥයෙක් කියලා එහෙම තියනවා කියලා ආරච්චියක් හම්බුණාද? පුදුමයක් කියන්න පින්නතුනේ. මේ ලෝකේ හැම දෙයක්ම හටගන්න කාලයක් තියෙනවා, පවතින කාලයක් තියෙනවා, වෙනසිච්ච කාල පරාසයක් ලියන්න පුළුවන්. මේ පෘථුවිය පිළිබඳවත් එක ලියන්න පුළුවන්. මේ ඉර පිළිබඳවත් ඒක කරන්න පුළුවන්. ගහක් කොළක් පිළිබඳව, මිනිස්සෙකේ ශරීරයක් පිළිබඳව කියන්න පුළුවන්. එහෙත් සංස්කාරයක් නොවන අසංකාරික ධර්මයක් විශ්වය කියන්නේ. ඒ විශ්වය අසංකාරික ධර්මය, ඒ අහස අනන්තෝ එකක්. ඒක හටගත්ත දවසක් නැහැ කිව්වහම පුදුම හිතෙනවනේ. අහස හටගත්ත දවසක් නෑ. ඒක පවතින කාල සීමාව නෑ. අහස වයසට යන්නේ නෑ. අහස මැරෙන දවසක්, විනාශ වෙන දවසක් නෑ. ඔන්න ඔය දේ අපි අවබෝධ කර ගැනීමයි පින්නතුනේ මේ ලෝක අවබෝධය කරගන්නවා කියලා කියන්නේ. එහෙත් මේ අනන්ත විශ්වයක් තුල සිටගෙන අන්තයකට වැටුනේ ඇයි ඔබ? ඔබත් අනන්තයට පත්වන්න, අකාලිකත්වයට පත්වෙන්න. විශ්වයට කාලය තියෙනවද? මට කියන කාලය හැදෙන්නේ කොහොමද කියන? කාලය හැදෙන්නේ අර ඉර නැගලා බහලා යන ක්‍රමවේදියටනේ. ඊළඟට සතිය හැදෙන්නේ කොහොමද? ඕ සතිය හැදෙනවා දින 7 වසරින් වසරේ. වර්ෂය හැදෙන්නේ කොහොමද? මේ ඔව් මේක වටේ, ඔව් සූර්යයා වටේ ගමන් කරන කාලයත් එක්ක, චන්ද්‍රයාගේ මේ කැරකෙන කාලයත් එක්ක, ඒ වගේම හිරුවට කැරකෙන කාලයත් එක්ක අපි හදනවා සති, මාස, වසර හදනවා. ගාන හැදෙන්නේ ඒකයි. මේ ආලෝකයේ ඒ තියෙන සම්බන්ධතාවයත් එක්ක, සම්භාවිතාවත් එක්ක තමයි මේක කාලය ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට අනන්ත විශ්වයට, එහෙම විශ්වයට ඉරක් තියෙනවද? විශ්වයට ඉරක් නැහැ. විශ්වය තුල අනන්ත ඉරවල් තියෙන පුළුවන්. නමුත් විශ්වයටම එහෙම ආලෝකයක් දෙන එකක් නැහැ. එහෙමනම් විශ්වය කාලය තුලට නතු වෙනවද? නැහැ. කාලයට හසු වෙන්නේ නැහැ අනන්ත විශ්වය. අනන්ත විශ්වය කාලයට හසු වෙන්නේ නැහැ. ඒක කාලය නිර්ණය කරන්න පුළුවන් කමක් නැහැ අනන්ත විශ්වයක. එහෙමනම් මේ කාලය කොතනින්ද? දෘශ්‍යමානයක්ද නැද්ද? කාලය කියන්නේ දෘෂ්ටියක්ද නැද්ද? දෘෂ්ටිය, සංකල්පයක්. එහෙමනම් මිනිස්සෙක් තුල, මේ සදායතන තුල පුරවාගෙන සිටින්නේ කවරක්ද? දෘෂ්ටි, සංකල්ප, කාලය. ඔබට ඔය කාලය තුලින්, ඔබේ ඔබගේ ওই මිනුම් දඬු වලින්, දෘෂ්ටි කියන්නේ මිනුම් දණ්ඩක්, සංකල්පය කියන්නේ මිනුම් දණ්ඩක්, කාලය කියන්නේ මිනුම් දණ්ඩක්. ඔබගේ ඔය මිනුම් දණ්ඩ තුලින් මේ නිර්වාණය නැමැති අනන්ත විශ්වීය ධර්මය මනගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඔබ මොකද කරන්න ඕන? අනන්ත දේ අනන්ත ලෙස පිළිගන්න, වටහා ගන්න, අවබෝධ කර ගන්න තැනට තමගේ මනස විවෘත කරන්න. පින්නතුනි, මම හැටියට සිටිනා, මම විදියට වාසය කරා නම් ඇබිලි විදියේ වැද කිහිල් මණ්ඩියක් කරගෙන ඉන්න පොඩි ගොවිරාලකෙන් ඉඳගෙන පුළුවන්. ඒ කියන්නේ මම වෙන්න උත්සාහ කළා නම් මම හැටියටම ඉන්නවා කියලා. දැන් මට හිතුණා මම වැඩන්නේ, මම මේ දුක මාව අත්හරින්න ඕන. ඇමිලිවිටි ආනන්ද කියන කෙනා දුක අත්හරින්න ඕන. ඒ කාලේ මගේ නම ගිහි කාලේ සුජිත්, මෙයාව අත්හරින්න ඕන. ඒ කියලා කල්පනා කරලා මේ හැමදාම මම අත්හරිනවා. ඒ මම අත්හරින්න කල්පනා කළාම තමයි ඒ සුවය, ඒ සහනය, ඒ ධර්මය අපි තුල පහළ වෙන්නේ. ඒ මම අත්හරින තරමට තමයි ජීවිතයේ සැනසිලිදායක බවට පත් වෙන්නේ. දැන් ওই මම වශයෙන් වැඩ කරන්න මේ සමාජය තුල ක්‍රියා කරන්න යන කෙනෙකුට වැඩිය සහනශීලී බවකුත් මං හිතන්නේ භෞතිකවාදී දියුණුවකුත් සංවර්ධනයකුත් ඒ මමත්වයෙන් තොරව යන කෙනාට ඊට වැඩිය ලැබෙනවා. ඊට වැඩිය පරිසරයක් හට ගන්නවා. ඒකට හේතුව යා මානසික සුවතාවයකුත් ලැබෙනවා. ඒ සුවතාවය තුලින් තවය සැනසීමටපත් වෙනවා. ඒ සැනසීම තුලින් හැම පැත්තෙම යා පූර්ණත්වයටපත් කරගන්න ගුණයක් තියෙනවා. ඒ නිසා මමත්වයෙන් ගමනක් යනවට වැඩිය මමත්වයෙන් තොරව ගමනක් යන තැන අපිට සහනශීලීත්වයක් උදා කරගන්න හැකියාව තියෙනවා. මමත්වයෙන් තොරව සිටින විට විශ්වය පිළිබඳව ඇතිවන දැනීම් සංවේදීතාවයන් ඉතාම ඉහළයි. පුජ්‍යලේ පිළිබඳව වුණත් එහෙමයි වෙනුතුනේ. අපිට පුජ්‍යල හඳුනා ගැනීම කියන එක හරි වැදගත් ජීවත් වෙද්දී. පුජ්‍යල හඳුනා ගැනීමක් අපිට කරගන්න බැරි වෙච්ච තැනදී මොකද වෙන්නේ? පාඩු සිද්ධ වෙනවා, අලාභ සිද්ධ වෙනවා, මුලාවටපත් වෙනවා, නොයිකුත් ගැටලු හට ගන්නවා. අපිට පුජ්‍යල සංවේදීතාවයන් හොඳට ඇති කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මනස හොඳටම සංඥාව දෙනවා, පණිවිඩය දෙනවා. ඒකට අපි අනුගත කරනවා, කටයුතු කරනවා, ඒවයි මනාකොට හඳුනා ගන්නවා. ක්‍රියා කළ යුත්තහ නොකිය යුත්ත සහ කිය යුත්ත මනාකොට හඳුනා ගන්නවා. වරදින් වැළකෙනවා. හරි මාර්ගෙහි ගමන් කිරීම සඳහා තමන් ක්‍රියා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව තමන්ට සංඥා ලැබෙනවා, තමන්ට අදහස් එනවා. දුර ඈත ඉඳගෙන හරි තමන් කෙරෙහි මතක් කළොත් එහෙම ඒ අවශ්‍ය නම් ඒ අවශ්‍ය දේ තමන්ට ඕ අවබෝධයක් ඇති කරන සංඥාවක් ඇති කරන ස්වභාවයක් තියෙනවා. එහෙමනම් මේ සීමා සහිත පුජ්‍යලය අනන්ත විශ්වය කරා ගමන් කරන්නේ කෙසේද? සැහැල්ලු කිරීම, නිදහස් කිරීම, මම මම මම කියන හැටියට ගන්නා ස්වභාවයෙන් අතහැරිලා මම කියන මේ ස්වභාවය දියව යා යුතුයි, වාෂ්ප වී යා යුතුයි. ගසාගෙන උලඟට පාවී යා යුතුයි. කොයි වගේද? ළඟම උදාහරණේ සබන් කෑල්ල. ඔබ ඇගේ ගහගෙන එමු නැත්නම් රෙදි සෝදගෙන සෝදගෙන යනවා. සතියක් දෙකක් මාසයක් යනකොට බොහොම පොටි පොතු කෑල්ලක් එමු නැත්නම් එක දවසෙන් ඔබ පොතු කෑල්ලක්. ඊට පස්සේ ඒ පොත්තත් ගාලා දෙනවා. ගාලා ඉවර කරනවා. කොයි ළඟට සබන් කෑල්ල? සබන් කෑල්ල පාන්න බෑ. ආයේ සබන් කෑල්ල හදන්නත් බෑ. ඒ වගේ ඔබේ මනසත් දියව කරන්න පුළුවන්. මොකද්ද ඒකට ගන්න තියෙන ක්‍රියාමාර්ගය? ක්‍රියාමාර්ගයේ තමයි පින්නතුනේ ක්‍රියාව තුළ පුජ්‍යලත්වයේ සැකසෙනවා. අවබෝධ කරගන්න කුමක්ද අපි? ක්‍රියාව තුළ පුජ්‍යලත්වයේ සැකසෙනවා. ක්‍රියාවෙන් පුඤ්ජලත්වයේ වෙනසිය නොහැකි. ක්‍රියාවෙන් පුඤ්ජලත්වයේ නැති කල නොහැකි. එපමණක් තේරුම් ගත්තාම හරි. ඊළඟට අනිත් වචනේ ගන්න එපා. මොකද ක්‍රියාවෙන් තොරවීම තුළ මට පුඤ්ජලත්වයේ නිදහස් විය හැකි කියන එක හිතන්න යන්න එපා. ක්‍රියාව තුළ පුඤ්ජලත්වයේ සැකසෙනවා කියලා විතරක් තේරුම් ගන්නකො. ඊළඟට මනසේ අනිත් පිළිතුර ඔබ තුළට මනාකොට ස්වභාවයෙන් ගෙනල්ලා දේවි. ඔබ එන්න එපා ක්‍රියාවෙන් තොරව පුජ්‍යලත්වයේ වෙනසේ කියන තැනට එන්න එපා. ඔබ මේ ගුණේ විඳින්න, රසයේ විඳින්න, දහම් කරුණ ගුණේ ඔබට තේරෙනවද? දහම් රසයේ ඔබ විඳිනවද? ක්‍රියාව තුළ පුජ්‍යලත්වයේ සැකසේ. එපමණයි තේරුම් ගන්න. හොඳයි, ඒ කාරණය හොඳින් තේරුම් ගන්න. ඒ කාරණය තුළ තියෙන ගුණය විඳින්න. ධර්ම කාරණයක් රැගෙන අපේ මනස තුල අපි වාසය කරන්න ඕන. ධර්මකාරණයත් අරගෙනයි අපි අපේ අධ්‍යාත්මය තුලට අපි යන්න ඕන. අපි අධ්‍යාත්මය තුලට අපි මොන දෙයක් අරගෙන යන්නේ කියලා අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕන. තමන් කිමි දෙන්නේ මොන වගේ ධර්ම කරුණක් අරගෙනද කියලා. අපි ධර්මයක් අරගෙන අධ්‍යාත්මයට පිවිසුනොත් ඒ ධර්මයෙන් තුලින් ඔබේ අධ්‍යාත්මය පිරිසුදු කරනවා. හොඳයි, අධර්මකාමී දෙයක් අරගෙන ඔබේ අධ්‍යාත්මයට ඔබ කිමි දෙනවා, ඇතුල් වෙනවා. ඔබට මේ කියන එක තේරෙනවද? මොකද වෙන්නේ? ඒ අපිරිසුදු හේතුවෙන් ඔබේ මනස නරක කරනවා. නිවස කියලා ගන්නකො, නිවසට සුවඳවත් දෙයක් අරගෙන එනවා, සුවඳවත් මල් පොකුරක් වගේ. ඒ සුවඳවත් මල් පොකුර හේතුවෙන් ඔබේ නිවස සුවඳ හමන්න පටන් ගන්නවා. එළියේ තියෙන බලු බෙට්ටක් හරි බලල් බෙට්ටක් හරි අරන් එනවා. මේ වැදට මොකද වෙන්නේ? ඒ හේතුවෙන් මුළු ගෙදරම ගඳ ගන්න පටන් ගන්නවා. එහෙමනම් ඔබේ හදවත තුළ ඔබ කිමිදෙන්න ඕන සුවඳවත් දේ අරගෙන ලස්සන දෙයක් අරගෙනමයි. එනිසා ධර්මයෙන් අපි ගන්නා වූ යහපත් උත්තුංග කාරණයක් අරගෙනයි ඔබ තුල කිමිදෙන්න ඕන. අයාලේත හරින්නත් එපා. ධර්මයේ බැඳ තබන්න ඕන මනස. ධර්මයෙන් කියාදෙන සිහිය තියෙනවා. ඒකට කියන ඒ සිහිය තුල පිහිටන්න. නැතුව නිකාම්ම සිහිය නෙමේ. අපිට ධර්මකාමී සිහියක් තියෙනවා, සම්මා සතියක් තියෙනවනේ නේද? දැන් ඒකතොන් මේ ධර්මයෙන් හැම මොහොතකම ඔබ තුල ඇති කරන්නේ මොකද්ද? සම්මා සතිය, සම්මා සමාධිය. මෙන්න මේ සම්මා සතිය, සම්මා සමාධි කියන ගුණාංග මුළු මහත් ආර්ය අෂ්ටාංග මාර්ගයේම කියාදෙන මේ ගුණාංග තුල බැඳිලායි අපි මේ දේ වර්ධනය කරන්නේ. ඒ බැඳීම දුරු කිරීමට හේතු වන බැඳීමක්. දැන් අපි හිතමුකෝ පින්නතර පිරිසුදු කාරක තියනවා කියලා. එතකොට පිරිසුදු කාරකය වළඳට දැමීම වළඳෙහි තවත් පැල්ලමක් ඇති කිරීමක්ද? නැහැ, පැල්ලම් තෙල් නැති කිරීමට හේතු. එතකොට මේ මනසට දාන හැම දෙයක්ම පැල්ලමක් බවට පත් වෙනවායි කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ මනසට දාන්න මොකද වෙන්නේ? අර තෙල් කුණු ඉවත් වෙන්නාසේ අපේ මේ හදවත තුල තියෙන මලකඩ, අපේ මේ හිත් තුල තියෙනා වූ දෘෂ්ටි සංකල්ප ආදී දුරු කරන්න හේතු වෙනවා. එහෙමනම් අපි ධර්මයේ හිතට ධර්මයක් ගත්තොත් සංකාරයක් නේද කියලා ධර්මය නොදන්නවද? එහෙම දන්නේ නැහැ. නමුත් ධර්මය වරදවා ගත්තොත් විතරයි ධර්ම සංකාරයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ධර්මය අනවබෝධයෙන් ගත්තොත් ධර්ම සංකාරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර සබන් කැටේ දුන්නහම එයා ඒකට රැවටෙනවා, මේක චීස් කෑල්ල කියලා. ඔක කපාගෙන කන නේද? ඒක වගේ නේ, චීස් කැට වගේම සබන් කැටක් තියෙනවනේ. මෙයා කපා ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ වගේ වුණොත් තමයි ධර්ම සංකාරයක් බවට පේන. ධර්මයේ නිවැරදි විදියට ගන්න කිසිදු වෙලාවක ධර්ම සංකාරයක් බවට ඒකපත් වෙන්නේ නැහැ. ධර්ම සංකාරයක් වෙච්චයි අපිට සමාජය අහු වෙනව. මොනවද? හරි වේගේ, හරි උද්වේග කරව, හරිව ද්වේෂ සහගතව, හරිම වෛරයේ, හරි අභිධර්මය, හරි ලොකු ධර්ම, හරි ඔක්කොම අල්ලගෙන තර්ක කරනවා, වාද කරනවා, පෙරලනවා. නොයිකුත් දේවල් සහනශීලීත්වයක් නැහැ. තමන් ඒ තුලින් දහමක් රසයක් වෙදින්නේ නැහැ. ඔළුවේ තියෙන ගණන් ඉලක්කම් ටික, සූත්‍රවල නම් ටිකක් දන්නවා. ඒ තුලින් දැනුම කියන එක තුලින් ඔද වැඩි මහා බුදුම උද්දච්ච මාන්න කට්ටිය දෙයකුත් අත ගන්නවා. මම අහවල් දේවල් ටික දන්නවා කියලා ඒ ටික අල්ලගෙන ඉවර වෙලා ඉතින් ඒ තුලින් මාන්නයක් හදාගෙන ඉන්නවා. බලන්න මේ ආර්ය ධර්මයේ තුල ප්‍රකට වෙන කෙනෙකුට පින්නතුනේ, එයා ජීවිතේ භෞතික දෙයක් හෝ භෞතික කාරණා හෝ දැනුම හෝ පදනම් කරගෙන කිසි වෙලාවක නැගී හිටින්නේ නැහැ. හරීම සහනශීලී තත්ත්වයක් නැහැ. ධර්ම අවබෝධය වෙච්ච කෙනාට තත්ත්වයක් නැහැ. උස්කමකුත් නැහැ, පහත්කමකුත් නැහැ. ආයේ කිසි තරාතිරමක නැහැ. නමුත් යමක් විය යුතුද නොවිය යුතුද කියන එක පිළිබඳව යම් කිසි එයාට සංවේදීතාවයක් තියෙනවා. මේ දේ කිරීම තුළ මේ ආකාරයේ යහපතක් සිද්ධ වෙනවා. මේ කිරීම දෙයක යම් කිසි අයහපතක් සිද්ධ වෙනවා කියන කාරණයක් තියෙනවා. ඒ අනුව එයා ක්‍රියා කරන්නට ආත්ම සංවේදීව කටයුතු කිරීමක් කරන හැබැයි ඒක බුද්ධලත්වයේ ක්‍රියාවලියක් නෙමෙයි. ඒක යම් කිසි යහපතක් සහ යහපත් ක්‍රියාමාර්ගයක් එකේ ඇතිවන්නා වූ ස්වභාවයක් නිසා තමයි එවැනි ආකාරයේ කටයුත්තක් කරන්නේ. දැන් අපි හිතමුකෝ මිනිස්සෙක් ඇවිල්ලා ඉවරලා පන්සලේ ඇවිල්ලන හාමුදුරනේ බණශාලාවේ අපිට නිදා ගන්න පුළුවන් දෙහෙට එළි වෙනකම්. දැන් අපිට සංවේදී වෙනවනම් මේ මිනිස්සේ අහිංසක කෙනෙක් නෙමෙයි, මේ මිනිස්සේ හොරෙක් කියලා. අපි මොකද කරන්නේ? අපිට එහෙම සංවේදී වෙද්දි පෙනෙන්දිත් අපිට ඉඩකඩ දෙන්න පුළුවන් කම නෑ පන්සලේ ධර්මශාලාව. හරි අපි කියනවා එහෙනම් ඔයා යන්න, මේ අපි මුදලක් දෙන්නම්, කැමති තැනක ගිහිල්ලා නතර වෙන්න, එහෙම නැත්නම් ආ ගිහිල්ලා පොලිසියෙන් ලියුමක් අරන් එන්න කියලා පන්සලකින් කියනවා. ඒකයි වැදගත්කම කියන්නේ. ඒස ආත්ම සංවේදීව ක්‍රියා කරන්නේ මේ තියෙනවා. ඉතින් කරුණාව කියන එක කොහේ භාගාතේ අපි දාන්නේ නැහැ. අපි ක්‍රියාවලිය කියන එක එහෙම දාන්නේ නැහැ. ඒ නිසා අතිසෙයින්ම ඥානාන්විත භාවයට ස්ථානෝචිතව ක්‍රියා කිරීමට කිසිම බාධාවක් නැහැ. කරුණාව අවශ්‍ය කෙනාට, උපකාරය අවශ්‍ය කෙනාට, ප්‍රායෝගික කෙනාට, යහපත් කෙනාටයි මේ ධර්මයේ තුල තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ තුල කිසි විටක සියලු දෙනාට කරුණාව දක්වන්නේ, සියලු දෙනාට සමසේ සලකන්නේ, සියලු දෙනාට මෙහෙම දක්වන්නේ කියලා එකක් නැහැ. ඕනෑම විදියක අනුගමනය කිරීමට ක්‍රියාමාර්ග බුදුදහමේ නිදහස දීලා තියෙනවා. විනය ධර්මයන් පවා පනවල කියනවා, ඔබේ ආත්ම ආරක්ෂා උදෙසා, අසනීපයක් උදෙසා, අවශ්‍යතාවයක් උදෙසා, ඔබගේ රැකවරණයේ උදෙසා ඕනෑම විනය නීතියක් නොතකා හැරිය හැකි. ඒක තමයි විනය ධර්මයේ අවසන් වෙන්නේ එහෙමයි. විනය පිටකේ අවසන් වෙන්නේ එහෙමයි. ආත්ම ආරක්ෂා උදෙසා ඕනෑම විනය ධර්මයක් තගන්න නැතුව ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ගෙදරට පයින් මංකොල්ලකාරයෙක් වේවා, හොරෙක් හිටියොත් එහෙම unlimited ඔබට වැඩ කරන්න පුළුවන් අයිතිය තියෙනවා. සීමාවක් නැතුව ඔබේ ආත්ම ආරක්ෂාව උදෙසා ඒකෙන් අපි මිනිස්සුට හානියක් කිරීමක් කියන එකක් තහවුරු වෙන්නේ නෑ. මිනිස්සුන්ට ලෝභය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, උපාය මාර්ග මුල් කරගෙන වෛර බැඳගෙන කරන දේ තමයි හානියක් වෙන්නේ කියන එක තියෙනවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ වරදට ඉඩ ධර්මයේ තුල නෑ. එහෙම දෙයක් ඉවලන්නේ කියලා දෙයක් බුදුදහම කියලා නෑ. මෙන්න මේ විදියට අවදි වෙච්ච පෞරුෂයක් සහිත දහමක් තිබුණු නිසා තමයි අනුරාධපුර යුගයේ ලෝක ජනගහණයෙන්, සමස්ත ජනගහණයෙන් 185ක් බෞද්ධ බවට පත් වුණේ. ලෝක ජනගහණයෙන් 185ක්. දැන් ඉන්නවද 185ක්? සමස්ත ලෝක ජනගහණයෙන් බෞද්ධයෝ නෑ. බොහොම සුළු තරයක් කියන්නේ බුදුතරේ. ඒ නිසා මෙන්න මේ පෞරුෂයත් එක්ක ගොඩ නැගෙන, අවදියත් එක්ක ගොඩ නැගෙන, විද්‍යාත්මක න්‍යායකුත් එක්ක ගොඩ නැගෙන මේ ධර්මය තුළ ඔබ පුබුදින්න ඔබේ මානසික සංවර්ධනය සාර්ථකයි, අධ්‍යාත්මික සංවර්ධනය සාර්ථකයි. ස්වාමින් වහන්සේ නොකී බණ, මේ බණ දේශනාව අතරේ ඔබට පේනවද, ඔබට දැනෙනවද? ඔබට ස්වාමීන් වහන්සේ දේශනා කරපු වණ ටික ඇහුණනේ නේද? දැන් මේක නොකී ධර්ම දේශනා ටික ඇහුණද? ධර්මය බොහොම කාලයක් ප්‍රගුණ කරපු අයට මේක දැනෙනවා ඇති කියලා මම හිතනවා. නොකියන බණක් ඇහෙනවා මේ යටි. අන්න ඒ තුල තමයි පින්නතුනේ සද්ධර්ම මාර්ගයේ තියෙන්නේ. මේ සොරය තුල, මේ සාහිණහන්සේගේ දේශනාව තුළ ඇහෙන බණ ටිකක් තියෙනවා, නොඇසෙන බණ ටිකක් තියෙනවා. අන්නේ නොඇසෙන බණ ටිකේ තමයි ධර්මයේ තියෙන්නේ. මොකද ඒ නොඇසෙන බණ, ඒක තමයි පිළිතුර. මේ ආත්ම සංවේදී වහඳුනා ගන්න තියෙන ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර වචන නැහැනේ. මම ලෞකික වචන වලින් දේශනා කරන වචන ටික පිළිතුර ඇහෙනවා. ඒ අතරින් පින්නතුන්ට ලෝකෝත්තර නාදය, ලෝකෝත්තර සුවඳ, ලෝකෝත්තර හඬ, ඒ ලෝකෝත්තර අකාලික ලක්ෂණය මේ ධර්මයේ තුල පේන්න ඕන. කෝ ස්වාමීන් වහන්සේගේ වචන අතර දෘෂ්ටි, කෝ ස්වාමීන් වහන්සේගේ වචන අතර ක්‍රියා, කෝ අපිව කර්මයකට ඇදලා දානවා. කර්මයකට ඇතුළ දානවා. නෑ, ඔබ කර්මයකට ඇතුළ දාන්නේ නෑ, ඔබ කර්මයෙන් නිදහස් කරනවා. කර්මයෙන් නිදහස් කරනවා. පුජ්‍යලත්වයට කර්මයෙන් නිදහස් වෙන්න පුළුවන්ද? නෑ. ඒ නිසා ඔබ දිය බඳුනක් අතහැර බලා ඉන්නාසේ ඔබට ඔබ ඊත අතහැරලා ඔබට පොඩ්ඩක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. පුදුම සංඥාවක් නේ තියෙන්නේ. ඒක හැටි තමයි මහ පුදුම දෙයක්. සංඥාව කියන්නේ ඒකයි. ඒ රිදුම් ඔක්කොම වේදනා සංඥා පටලවා ගන්න තැන ඉඳලා එයා පටලවා ගන්නවා. ඒක තමයි ස්වභාවය. හරි පුදුමයි. මේ සංඥාව ග්‍රහණය කරන තැන මම උදාහරණයක් කියන්න. මේ ස්වාමීන් වහන්සේ සතුව තිබුණු වාහනය හාමුදුරුවෝ තව කෙනෙකුට දුන්නා. දුන්නාම මේ මම නිකමට මේ වාහනයට තට්ටුවක් දැම්ම. අර සයිරන් එක වාදනය වෙන විදිය පෙන්නන. එයා මගේ දිහා උරවල බලනවා. තාම ගත්තෙත් නැහැ, නිරවුල් වෙලත් නැහැ. ඒ වුණාට එයා සංඥාවෙන් මේ වෙනකොට අල්ලගෙන ඉඳරයි. ඒක නිසා දැන් මං හිතුවා මීට වඩා කරු තමයි මට බැනුම් ගන්නත් වෙනවා කියලා. තාම ගිනිච්චෙන්නේ නැති වුණාට ගන්න අදහස තියින්දිත් එයා කැමති නැහැ. ඒක මොනවත් වෙනවට. ඒ වාගේ පින්නතුනේ එයාට මෙතෙක් දවසක් ඒ සංඥා පැටලෙල තිබුණේ නෑ. එතන ඉඳලා ඊළඟට සංඥා පැටලෙල තියෙනවා. දැන් මම උනත් එහෙම තමයි. එහෙම සූරන්න කාණ්ඩවත් මේ අපිරිසුදු කරන්න දෙන්නේ නෑ. ඒක පරිස්සමෙන් බාණ්ඩ පරිහරණය කරන්න ඕන කියන තැන පවතිනවා. නමුත් අපි ඒ පවතින්නේ භෞතිකවාදී ක්‍රමයේ භෞතික විදියටම පමණයි. ඒක මානසිකවාදයක් එතන නෑ. මනසේ කිසි දෙයක් මම අල්ලන්නේ නැතුව ඉන්නව නෙමෙයි, ඇල්ලෙන්නේ නැහැ පින්නතුනේ. ඒකේ තියෙන ස්වභාවය ධර්ම අවබෝධයටපත් වුණාම අල්ලන්නේ නැතුව ඉන්නව නෙමෙයි, ඇල්ලෙන්නේ නැහැ. රාණේ කරන්න බෑ. හේතුව කවුද රාණේ කරන්නේ? ධානේ කරන්න බෑ. මෙතනින් සක්කාය දිට්ඨි ඉවත් වුණාට පස්සේ මෙතනින් ග්‍රහණය සිද්ධ වෙන්නේ නැහැ. ඉගිරිලා ගියාට පස්සේ එතනින් ආයෙක සම්බන්ධ වෙන්නේ නැහැ. සසරට ඇදගෙන යන බලවේගය අහෝසි වෙලා තියෙනවා. මං කැමති වුණත් මට ග්‍රහණය කරන්න බෑ. මං කැමති වුණත් මට මමත්වය ඇති කරගන්න බෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් මම මමත්වය කොහොම හරි ඇති කරගන්න ඕන කියලා එහෙම මහන්සියලවද ඇති කරගන්න බෑ. ඔබ අල්ලා ගැනීම දැන් අතහැරීම ඔබට අමාරු නම් ඔබ මනසින් හැම දෙයක්ම තදින් අල්ලා ගන්න බලන්න. මේ මොහොතේ ඔබට මනසින් ඔබට තදින් අල්ලා ගන්න පුළුවන් හැම දෙයක්ම මනසින් අල්ලාගෙන බලන්න කොච්චර Tamanට කොහොමද දැනෙන්නේ කියලා. ඇල්ලීම අතහැරීම කියලා දෙකක් නෑ පින්නතුනේ. එකයි තියෙන්නේ. හොඳින් අවදීන් අහන්න, තේරුම් ගන්නට, වටහා ගන්නට, අවබෝධ කර ගන්නට ඇල්ලීම සහ අතහැරීම කියලා දෙකක් නැහැ, එකයි තියෙන්නේ. මොකද්ද? ඒ දෙකේම සිද්ධ වෙන්නේ එකයි. මොකද්ද ඒක? ඇල්ලීමමයි, අල්ලා ගැනීමමයි, අතහැරි උපාදානයමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අතහරින්න එපා ඔබේ මනස, අල්ලා ගන්න එපා ඔබේ මනස. ආයි මම මොකද කරන්න ඕන කියලා එක අහන්න එපා. ඒක මෝඩ වචනයක් වෙනවනේ. මේ අල්ල ගන්නත් එපයි කියලා, අතාරින්නත් එපයි කිව්වහම ආයි කරන්න ඕන මොකද්ද කියලා අහන්න එපා. ඒක මෝඩ වචනයක්. පොඩ්ඩක් ඒ ධර්මයත් එක්ක ඔබ සැරිසරන්න. හොඳට බලන්න, විමසලා බලන්න, ඇස් දෙක කරකවලා බලන්න, ඔළුව හැම පැත්තෙම හරවලා බලන්න. අතහැරීම තුල තියෙන්නේ අල්ලා ගැනීමක් නෑ. අල්ලා ගැනීම තුල තියෙන්නේ ඕ ඒකත් අල්ලා ගැනීමක් නම්. අල්ලා ගැනීමයි අතහැරීමයි කියලා දෙකක් නෑ, එකයි තියෙන්නේ. ඒ දෙකේම සිද්ධ වෙන්නේ අල්ලා ගැනීමක් නම්. අතහැරීම කරන්න කොහොමද? ඔබ තේරුම් ගන්න, ඔබ වටහා ගන්න, ඒක වචනෙන් හම්බෙන්නේ අල්ලා ගැනීමෙන් සහ අතහැරීමෙන් තොර වූ ක්‍රියාමාර්ගයක්, ක්‍රමවේදයක් ඔබ සාදා ගන්න. ඒකට අවශ්‍ය කරන වීර්යය සපයන. දැන් ඔබ මේ මොහොතේ වාසය කරන්නේ සදායතන වලින් තොරවද? නැහැ. ඔබ ලොකු විප්ලවයක් කරාවේ සදායතන වල තුල ඉඳගෙන. මේ ධර්මයත් ප්‍රගුණ කරන්න හදාවේ. කමන්නේ. ඔබේ ඉන්ද්‍රයන් හිතනවා මේ ධර්මයත් එක්කත් මට හැප්පෙන්න පුළුවන්, මට තේරුම් ගන්න පුළුවන් කියලා. ඒක හොඳයි. කමක් නැහැ. පුළුවන් තරම් ධර්මයත් එක්ක ඝෂ්ඨණය කරන්න තමන්ගේ හිත. යුද්ධවාදීන ඉඩ දෙන්න, තර්ක කරන්න ඉඩ දෙන්න, තර්ක කරන්න ඉඩ දෙන්න. ස්වභාවයේ තුලින්ම එයාට තේරෙන කොට ස්වභාවයෙන්ම අවබෝධය තුළ ඔබේ හිතේ තියෙන දෘෂ්ටිය පලා යනවා. මුකුත් ඔබට කරන්න දෙයක් නැහැ. ඔබ බාර දෙන්න මේ අනන්ත විශ්වයට ඔබේ මනස. ඔබ බාර දෙන්න මේ ස්වභාව ධර්මයට. ඔබ ස්වභාව ධර්මයට විවෘත වෙන තරමට ස්වභාව ධර්මය ඔබ කරා පැමිණෙනවා ඇති. එවිට ඔබ ස්වභාව ධර්මයේ ඇති සිසිලස, සුවය, මානසික සහනය ඔබ ලබාවි. ස්වභාව ධර්මයේ කෙනෙකු නොවී වාසය කරනවා, ඔබත් කෙනෙකු නොවී වාසය කරනවා. ස්වභාව ධර්මයේ ඇලීම් ගැටීම් වලින් තොරව වාසය කරනවා, ඔබත් ඇලීම් ගැටීම් වලින් තොරව වාසය කරනවා. ස්වභාව ධර්මයේ පාලනයෙන් තොරව වාසය කරනවා, ඔබත් පාලනයෙන් තොරව වාසය කරනවා. ස්වභාව ධර්මයේ සංකල්ප හා දෘෂ්ටි වලින් තොරව වාසය කරනවා, ඔබත් සංකල්ප හා දෘෂ්ටි වලින් තොරව වාසය කරනවා. මම කරනවයි කියලා කිසි දෙයක් ඔබේ මනසේ කරන්න එපා. ඔබේ මොළය තුල කරන්න එපා. ඔබේ අධ්‍යාත්මය තුල කරන්න. මම පාලනය කරනවා, මම බලාගෙන ඉන්නවා, මම කන්ට්‍රෝල් කරනවා, මම හදනවා, මම වෙනස් කරනවා, මම අරමුණු කරනවා, මම අවබෝධ කරගන්න උත්සාහ කරනවා. මම කියන වචනේ වැටිලා ඉස්සරහට වැකියක් ලියන්න එපා. සෑම වැකියක්ම මම කියන වචනෙන් තොරව ලියන්න. ඔය ආකාරයෙන් ධර්මය ප්‍රකට කරගෙන යන විට, ප්‍රගුණ කරගෙන යන විට අපිට හැකියාව ලැබෙනවා මේ උදාහරතර පුජ්ජල සංවේදීතාවේ තොරව ඒ ලබා ගන්නා වූ ධර්මය තේරුම් ගන්න. ධර්ම අවබෝධය කරගත් කෙනෙකුට වත් ඒ ධර්මය මෙනෙහි කරන එක, ඒ ධර්මයේ දේශනා කරන එක, ඒ ධර්මයේ ශ්‍රවණය කරන එක හරිම අසිරිමත් දෙයක්. මොකද ප්‍රධාන වශයෙන් දෘෂ්ටිමය වශයෙන් අර ආත්ම දෘෂ්ටිය නැති වුණාට, විචිකිච්ඡාව නැති වුණාට, ආයි මේ කොච්චර ලස්සන වාහනයක් වුණත් මඩට දැම්මහම ඒක මඩ තැවරෙනවනේ නේ, ඒක සෝදන්න ඕන. ඉතින් යම් මාර්ගඵලලාභී කෙනෙකුට තියෙන දුක් පින්න තුනේ අනිත් අයට තියෙන දුක් වලින් කෝටියෙන් එකක් නැහැ. මම තේරුම් ගන්නවා, මම මේ ධහම තේරුම් ගත්තේ නැති වුණා නම් පින්න තුනේ මම විඳින වේදනා මානසික දැවීම් මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. එච්චර විඳී කියලා හිතනවා. තියෙනකොට තියෙන කම නිසා ඒකෙන් බලේ තියෙනකොට, ධනේ තියෙනකොට ඒකෙන් පිච්චෙනවා. නැති වෙනකොට නැති කම නිසා පිච්චෙනවා. ඒ දෙකම නැද්ද? දෙකම තියෙනවා. අපි හිතනවා ඇති වුණාම අපි මේක සුවෙන් ඉන්නවා කියලා. නෑ, ඇති අය ඇති කමෙන් පිච්චෙනවා. දැන් බලේ තියෙනකොට බල තෘෂ්ණාවෙන් පිච්චෙනවා. ඉතින් මේ මේ දේවල් වලින් අපිට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න හැකියාව තියෙනවා නම් මොන තරම් වටිනවද පින්නතුනි. ඊට පස්සේ පින්නතුනි ඒක බාහිර සම්මුති දෙයක් බවට පත් වෙනවා. ඒ සම්මුති ස්වરૂපයක් පමණයි. වේදනාකාරී පිච්චීම් දෙවීම් නැහැ. ඒ නිසා මේ ලෝකේ අමා රසය, දහම් රසය. ඒ නිසා හැම දෙයකටම වඩා මේ ලෝකේ උත්තරීතර මේ ධර්ම රත්නය. ඒ ධර්ම රත්නයේ තුල බුද්ධ රත්නය ඉන්නවා. ඒ බුද්ධ රත්නයේ උල මහරහතන් වහන්සේලා සංඝ රත්නය ඉන්නවා. සංඝ රත්නයේ බවට පත් වෙලා ඉන්නේ ලෝකේ කී දෙනාද? බොහෝම පොඩි ප්‍රමාණයක්. මම හිතන්නේ ලක්ෂයක් සෑන්නේ 10000ක් වාගන්න බෑ සංඝ රත්නයේ. සංගරත්නය ගැන අවබෝධය තුළ අවබෝධය තුළ සංගරත්නය බවට පත් වෙනව මිස මෙහෙම වෙන්න බෑ නේද? එහෙම පැවිදි කමක් ලබන්න පුළුවන් කමක් නෑ. තියෙන අවබෝධය තුළ. අවබෝධය නැත්තම් එතන වේශධාරී භාවයේ පමණයි. සමබටත් ඒ සංගරත්නයේ වීමේ හැකියාව තියෙන ඇඳුම මොකක් වුණා නේද? දාරු චීවර, දර චීවරයක්, දර ඇඳුමක් ඇඳගෙන හිටපු කෙනාව සංගරත්නයේ කෙනෙක් උනේ නේද? වුණා. ඇඳුම් වලින්ද? ඒහි වික්ෂු භාවය කියන්නේ අන්නේ ඒක. එහෙම නැත්නම් ඉබේ කෙහෙරවුල් ඇවිලා එකක් නෙවෙයි. ඒ නිසා ඒ වික්ෂුභාවය කියලා කියන්නේ ශනකෝම මොනවද? මොකද්ද මේ රහතන් වහන්සේගේ බුදු කෙනාගේ දැක්ම මට නොපමාව කියන්න? මම ඒක දකින්නම්. දුටු දේ දුටු පමණයි. ඉන්ද්‍රයන් හයටම ඔක ගලපන්න. ඒ කියන්නේ කැඩපතක්. ඔබ කැඩපත. ඔබ දැන් ඔබ කැඩපතකින් මූණ බැලුවට ඔබ කැඩපතක්ව සිටියේ නෑ නේද තාම? අන්න ඔබ දැන් අනිත් පැත්තට හැරෙන්න. ඔබ කැඩපතින් මූණ බලන කෙනා වෙන්න ඔබ කැඩපත බවට පත් වෙන්න. දැන් ඔබ කැඩපතින් මූණ බලන කෙනා නොවේ, ඔබ කැඩපතයි. මම දැන් කැඩපත. කොහොමද කැඩපත ක්‍රියා කරන විදියටම ඔබ ක්‍රියා කරන්නේ? ගොඩාක් දෙනා ওই කැඩපත ඉස්සරහින් ගමන් කරාවි. හැබැයි ඔබ කැඩපත. බලන්න ඔබ කැඩපතක් වුණොත් ඔබට සහනය තියෙන්නේ. ඔබ කැඩපති මූණ බලන කෙනා බවට පත් වුණොත් ඔබට සහනය තියෙන්නේ. ඔබට සහනය තියෙන්නේ ඔබ කැඩපතක් වුණොත් පමණයි. මේව තේරෙන්නේ නැහැ සමහර අයට. එක පාරට ඔත් හෙවින් ඒක තේරුම් කරගන්න. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරි ගැඹුරුනේ දුරුදේ දුටු පමණයි. අහසේ පිය සටහන් නැත ශ්‍රමණයෝද බාහිරේ නැත. ඒවයි මහ පුදුම ගැඹුරුනේ තියෙන්නේ. ඉතින් ඒ වාගේ පින්නතුනේ මේ කරුණු හැමින් සැරේ ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබගේ තේරෙන පමණ පූර්ණත්වේ නො කියලාත් මතක තියාගන්න. මේ තේරෙන පමණ හරි කියලා හිතන්න එපා. තේරෙන පමණ පූර්ණත්වේ නොවි ඒ තම තේරුම් ගත යුතු ගොඩක් තියෙනවා. ඒ නිසා අපි සන්තෝෂ වෙනවා. එක බණ දෙපාරක් අහනකොට ස්වාමීනි අපි දෙගුණයක් ඉගෙන ගත්තා. එක පොත දහසරයක් කියවද්දී ස්වාමීනි මම දහගුණයක් දියුණු වුණා කියලා කියන්නේ ඒකයි. ඒ නිසායි අපි කියන්නේ පූර්ණ නිදහස වගේ පොත වාර වැඩි ගාණක් කියවන්න කියන්නේ. දහගුණයක් දියුණුවටපත් වෙනවා. දැන් බලන්න පින්නතුරේ අපි බර උසුලගෙන හිටියොත් එහෙම බර වැඩි වුණොත් එහෙම වාහනයක හරි වාහනේ හරි හෙමින් යන්නේ බර වැඩි වුණොත් එහෙම ජලෙහෙම හිටියොත් එහෙම කිමිදෙනවා පල්ලෙහා උඩට එන්න අමාරු වෙනවා. ඔබේ උපාදාන ශක්තිය මොනවා හරි තියෙනවා නම් ඒව හොඳට තේරුම් අරගෙන මේවමට සදාකාලිකව ආරය යන්න බෑ. මං අතහැරියේ නැතත් අවුරුදු 20යි 25යි තව අවුරුදු 50යි එහෙම නැත්තම් මේ සියවස ඇතුළතදී අනිවාර්යෙන්ම මට මා අකමැති වුණත් අතහරින්න වෙනවා කියලා තේරුම් කරලා දෙන්න. තේරුම් කරලා දුන්නම් ඇත්තනේ. මායය බොරුවට මේව අල්ලගෙන හිටියේ ඇත්ත පැහැදිලි කරලා දෙනකොට නිශ්ශබ්ද වෙනවා. නිවන් දකින්න පුළුවන් එච්චරයි. මාරය බොරුව කළා පෙන්නුවට අපි බොරුව පිළිබඳව විමසා බැලුවොත් මාරයා ඒක එහෙම තමයි කියලා කියනවා. ඒ නිසා මනසින් අතහැරලා යමක් පරිහරණය කිරීම තමයි හොඳ. මම කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය වුණත් එච්චරයි මම කියන්නේ. මනසින් අතහැරලා ඔබ පරිහරණය කරන්න. එවිටයි ඔබ පිරිසිදු බැඳීමක් ඇති කෙනෙක් බවට පත් වෙන්නේ. නැත්තම් ඒ බැඳීම පිරිසුදු බැඳීමක්ද? නෑ. පිරිසුදු බැඳීමක් නෙමෙයි. පොඩි වරදක් වුණොත් එයාට මොනවා හරි සැකයක් ඇති වුණොත් එයාත් මරලා තමනුත් මැරෙන විකෘතියක් ඇතන තියෙනවා. පිරිසුදු බැඳීම නෙමෙයි. ඒක හරි භයානකයි. ඒ නිසා මනසින් අතහැරලා තමන්ගේ ස්වාමියාටත් ස්වාමි දියණියටත් මේ බැඳීමක් මේ හැටියට කටයුතු කරන්න එක සාධාරණයි. ඒක හොඳයි. මනසින් අතහැරලා තමන්ගේ දරුවන්ට උනත් එහෙමයි. මනසින් අතහැරලා යුතුයකම ඉෂ්ට කරන්න, මැනීම සම්පූර්ණ කරන්න. එවිට ඒක හොඳයි. දැන් මම දන්න එක තාත්ත කෙනෙක් ඉන්නවා. ඒ තාත්ත කියන විවාහය කරගත්තනේ. එයාට ඕන විවාහයක් කරගත්ත කියලා ඒ තාත්ත මොකද කරේ? දෙපළ කිසි දෙයක් දුන්නේ නැහැ. තියෙනව තුට්ටු දෙකට විකුණලා දාලා විනාශ කළා. ඒකට හේතුව පලිගැනීම. මොකද්ද පලිගැනීම හේතුව? මගේ දරුවා මං කියන දේ ඇහුවේ නෑ. පිරිසුදු බැඳීමක්ද තිබිලා තියෙන්නේ? ඒකයි මම කියන්නේ වෙනතුනේ. මේ අපිරිසුදු බැඳීම් ඇති කරගන්නපා කියලා. ඈ පිරිසුදු බැඳීමක් ඇති බවට පත් වෙන්නේ මානසික මමත්වයෙන් අතහැරලා අපි ඒක පරිහරණය කරද්දී තමයි වෙනතුනේ. ඒකයි වැදගත්. අපි අනිවාර්යෙන් තේරුම් කරගන්න ඕන මේ අතහරින්න දෙයක් නැහැ. මෙතන අතහරින්න දෙයක් තියෙනවයි කියලා අපිට හැඟින්නේ අල්ලා ගැනීම, අල්ලගත්ත නිසා. අත ස්වභාව ධර්මයෙන් අතහරින්න දෙයක් නැහැ ඇත්ත වශයෙන්ම. අතහරින්න කියලා කියන්න සිද්ධ වෙලා තියෙන්නේ අල්ලගත්ත නිසා. නැත්තම් මේක බැඳීමකින් තොරව මේ හැමදේම වාසය කරන්නේ. දැන් සතර මහා භූතිය අතහරින්න දෙයක් නැහැ. මේ ලෝකේ තියෙන කිසිම නාම රූපයක් අත්හරින්න දෙයක් නැහැ. ඒව ඒ තැන්වලම ඔහි පවතිනවා. මනෝ මේ වශයෙන් අවිද්‍යාව සහගතව මේක අල්ලගෙන ඉන්න නිසා අත්හරින්න කියලා කියන්නේ වෙන්නේ. එහෙම නැත්තම් මේ ස්වභාව ධර්මයේ තුල නම් හැමදේම අත්හැරිලා තිබෙන්නේ. අත්හැරීමට අනිවාර්යෙන් එයා සිතුවත් පැතුවත් ඒක හිමම තමයි. අහස තව තැනකට ගෙනියන්න පුළුවන්ද? බැ. පොළොව තව තැනකට ගෙනියන්න පුළුවන්ද? බැ. අපි සිතන විදියට මේ ලෝකෙ කිසි දෙයක් වෙනස් කරන්න පුළුවන්ද? බැ. ඉතින් ඒ වෙනස් කරන්න බැරි ලෝකේ ඇයි වෙනසක් හදාගන්න උත්සාහ කරනවා? හැබැයි වෙනසක් කවදාවත් හදන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ලෝකේ අනුගමනය කරන්නේ ලෝකයේ දහම. වායු අනුගමනය කරන්නේ ඊට අනුකූල දහම. හිරු අනුගමනය කරන්නේ ඊට අනුකූල ස්වභාවය. මහ පොළොව අනුගමනය කරන්නේ ඊට අනුකූල ස්වභාවය. අපේ ශරීරය අනුගමනය කරන්නේ ඊට අනුකූල ස්වභාවය. මම ඒ තුළ ව්‍යාකූල වෙනවා. ඒ ව්‍යාකූල නොවි ඒ අනුකූල ලෝකයට අපි එකඟ වෙනවා. ඔය ජලයේ ගොඩක් අය ගඟකට එහෙම වැටුනොත් ගිලිලා මැරෙන්නේ ඇයි? එයා ඒ අනුකූලත්වයත් එක්ක ඒ ගඟේ ගහගෙන යන සැඩපහරත් එක්ක අනුකූලත්වයත් එක්ක පීනන්න දන්නේ. එයා ප්‍රතිවිරෝධයක් අනුගමනය කරන්න උත්සාහ කරනවා. ඒ අනුගමනය කරන්න උත්සාහ කරමු තැන ගිලිනවා. දැන් අපි තෝ පොඩි කාලේ අලවල් දොරල් වල පැනලා නැති අපි දන්නවා ඒක තරඟ දිනන ලොකු සුලියක් තියෙනවා. ඒ සුලියෙන් මිදෙන්න උත්සාහ කළොත් එහෙම අපි දන්නවා සුලිය ගිලිනවා. අපි කරන්නේ ඒ සුලියට අහුවෙලා ඒ සුලියත් එක්ක අනුකූල වෙනවා. කරගෙන ඉඳ දෙනවා. දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඒ සුලියත් එක්ක ගැහිලා ඉවරලා පැත්තකට ගහගෙන යනවා. ඊට පස්සේ ජලයත් එක්ක අනුකූල වෙලා අයිනකට පීනගෙන යනවා. ප්‍රතිවිරෝධව ක්‍රියාත්මක කරන්නේ නැහැ. දරා ගන්න බැරි ක්‍රම වේදයකට අනුගමනය කරන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ මේ ස්වභාව ධර්මයත් සමග එකඟ වීම අනුකූල වීම තුළ තමයි පින්නතුනේ අපිට සහනය උදා කරගන්න පුළුවන්. සබාධහමින් ඔබ මොනතරම් ගැලවෙන්න හැදුවත් ඔබට සබාධහමින් ගැලවෙන්න පුළුවන්ද? බෑ. සබාධහමින් ගැලවෙන්න හදනකොට සබාධහම කියනවා මොකද්ද කියන්නේ? මගේ දේවල් ටික මට තියලා යන්න. ඔබේ දේවල් ඔබ රැගෙන යන්න කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? මගේ දේවල් ටික මට තියලා යන්න. ඔබේ දේවල් ටික ඔබ රැගෙන යන්න කියලා කියන මොනවද අර යන්නේ? මේක තේරුම් අරගෙන මේ දහමට පිවිසෙන්න, මේ ධර්මයෙන් කියන තැනට පැහැදිලි කරන තැනට පිවිසෙන්න. පිවිසිලා ඔබ නිසි තැන අවදිව සිටින්න. මේවා මගේ නෙමෙයි කියන එක නෙමෙයි මම මේ ප්‍රකාශ කරන්නේ. මගේ නෙමෙයි කියන්න අයිතියක් නෑ ඔබට මේවා. මේක මගේ කියන්න අයිතියකුත් නෑ ඔබට. ඇයි? මගේ නොවන දේවලුත් ස්වභාව ධර්මයට අයිති, මගේ කියන දේවලුත් ස්වභාව ධර්මයට අයිති. එහෙනම් ඔබට මගේ නොවේ කියන්න අයිතියක් නෑ, මගේ කියන්න අයිතියක් නෑ. එතකොට මොකද්ද ඔබේ අයිතිය? ඔබට අයිතියක් මට අයිතියක් නැහැ. දැන් අපි ඇති කරගන්න ඕන අපිට සංඥා ගොඩක් තියෙනවනේ. දැන් එක එක සංඥාවල් වලින් ලෝකේ දිහා බලන්න පටන් ගත්තොත් එහෙම ඒ සංඥා ඔස්සේ තමයි ගලන්නේ. මොකද අපි උපදවා ගන්න ඕන සංඥාව මොකද්ද? ධර්ම සංඥාවේ අපි ඉන්නවා. දැන් මෙහෙට ආවහම ධර්ම අවබෝධය වෙන පින්නතුන්ට වඩා හොඳට අනිත් අවබෝධ කරගන්න උත්සාහ කරන අයට පින්නතුන්ටයි හැමෝම කියනවා අපිට සාමාන්‍යයෙන් හොඳ මානසික සාහනයක් ලැබෙනවා, සුවයක් ලැබෙනවා, අපි හිත නිකන් සැහැල්ලු වෙලා අලුත් වෙලා අපි අර නාල පිරිසුදු වෙලා යනවා වගේ. හරි, මේ මනස සෝදන තැනක්, හරි පිරිසුදු කරන තැනක් මෙතන කියලා. මනස පිරිසුදු කරන තැන. ඒකට හේතුව ඇයි මෙතෙන්දි වැඩෙන්නේ මොකද්ද? ධර්ම සංඥාව. එහෙමනම් ඔබ වාසය කරද්දිත් ඔබ තුල ඔබ අවදීන් ධර්ම සංඥාව තුල වාසය කරනකොට ඔබට සහනශීලීත්වය නිරන්තරයෙන් ලැබෙනවා. ධර්ම සංඥාවෙන් වාසය කරන්න. ලස්සන ගෙයක් හදාගත්තා කියලා එයා ගේ හදලා පැත්තකින් තියලා අවු හිටියෝ. ඒ ගේ තියෙන සිසිලස ලැබෙන්නේ නැහැ ඒ ගේ තුලට වෙලා හින්න ඕන. ඒ වගේම අපි යම් විශිෂ්ට ධර්මයක් අවබෝධ කරගත්තාම ඒ ධර්මය තුල අපි වාසය කරනවා. ඒකට කියනවා ධර්මයේ තුල අපි වාසය කරනවා. ධම්මානුධම්ම ප්‍රතිපත්ති වල වාසය කරනවා. ධම්ම ජීවිනෝ ධර්මයේ සමග ජීවිතය කරගන්නෝ ධාර්මික ජීවිතයේ අධ්‍යාත්මය තුල පවතිනවා. එයා ධර්ම සොය ලැබනවා. කේවද ගන්න. ගත්ත බෙහෙත් අනුභව කරන්න ඕන, මේ පානය කරන්න ඕන. ගත්ත වාහනේ පැදගෙන යන්න ඕන. ඒකේ සුවය ලැබෙන්නේ, සහනය ලැබෙන්නේ එවිටයි. පැහැදිලිනේ? ඒ සුවය ලැබෙන්නේ, සහනය ලැබෙන්නේ එවිටයි. අපේ ක්‍රියාකාරකම් දෙකයි ප්‍රධාන වශයෙන්. අපේ කයවල් දෙකක් තියෙනවා. එකක් තමයි මානසික ස්වභාවය, අනිත් එක තමයි කායික ස්වභාවය කියලා. ඒක කායික ස්වභාවය ගන්න ස්වභාව ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක වෙනම සංඥා ටිකක්. ඒව නැති වෙන්න ඕනේ අපිට මතකය, ඒ වගේම සිතුවිලි, ආකල්ප ඒව නැති වෙන්න ඕනේ. ඒව තියෙන්න ඕනේ. ඒක තමයි. දැන් මෙතන මිනිස්සු නැතිව මේක ශූන්‍යවම මේක දිහා බලාගෙන ඉන්නකොට හොඳ මිනිස්සු මෙතන සියලු දෙනාම මිනිස්සු සිටියේදී ඒ අය පිළිබඳව ඇලින් ගැටි ඉන්නතෝ බලාගෙන ඉන්නකොට හොඳ. ආ මේ සියලු දෙනා සිටියේදී මා ඇලින් ගැටි ඉන්නතෝ බලා සිටිනවා. සමසිතින් බලා සිටිනවා. එච්චරයි. දැන් මම කල්පනා කරොත් මෙතන මිනිස්සු කවුරක්වත් ඉන්න ඕනේ නැහැ, මම විතරයි ඉන්න ඕනේ කියලා. මම හිතන්නේ මෙතන සියලුම මිනිස්සු ඉඳී මම නැතුව හිටියනම් හොඳයි. එතනනේ මෙතන කවුරුත් මිනිස්සු නැතුව මම නැතුව ඉන්න ඕන, මම විතරක් ඉන්න ඕන කියන එක නෙමෙයි. මෙතන සියලු දෙනා මිදි මම නැතුව මම වාසය කරනවා නම්. තේරෙනවනේ? මමත්වේ නැතුව මෙතන වාසය කරනවා නම් එතකොට මෙතන කවුරුත් හිටියද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නේ කතාවක් වෙනවා. ඉවත් වෙනවා. ඒ නිසා පින්න තුනේ ඔබ තුල, ඔබේ මනස තුල ඔබ නොවි ඔබ වාසය කරන්න. ඊට පස්සේ ඒක සිතේල තියෙනවද නැද්ද, එනවද යනවද කියන එකේ ප්‍රශ්නය නෑ. වැඩේ තියෙන්නේ මේ මේ නගරයේ, මේ මනස නැමැති නගරයේ ඇතුළත ඔබ පොලිස් කාර්යයක් වෙන්න යනවා. අපි මේක කලින් මේක කියලා තියෙනවා. මොකද මම පාර මැද ඉන්න පොලිස් කාර්යය කරන්නේ. එයාට හරි ප්‍රශ්න, එයාට හරි තරහ යනවා. මොකද නගරේ මගේ මං කියන විදිහට වාහනේ යන්න ඕනේ. මෙහෙ යන්න කියන, මෙහෙ නතර කරන්න කියන පොඩ්ඩ කියන දේ ඇහුව නැති වුණා. එයා කිපිනෝ, බයිනෝ, නතර කරනවා, දඩ ගහනවා, කොම කරනවා. ඒ ඔබේ මනස තුළ ඔබ පොලිස්කාරයෙක් නොවි කිසිවෙක් නොවි වාසය කරා. ලෝකයේ තුල කිසිවෙක් නොවි වාසය කරා. ඒ තුල වර්ධනය වීම තුල තමයි අරිහත්ත්වයට දක්වා අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඒ සහනය තුල වර්ධනය වුණොත්, ඒ අවබෝධය තුල වර්ධනය වුණොත් තමයි මාර්ගඵල ලැබෙන්නේ, අරිහත්ත්වය ලැබෙන්නේ. හැබැයි හිතනවා පොලිස් කාර්යය හිතනවා මම මේක දැඩි වෙච්ච තරමට තමයි මෙතන පාලනය වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කියනවා ජනතාව මොකද කියන්නේ, පොලිස් කාර්යය ඉන්න තැන ට්‍රැෆික් වැඩි කියලා. නැත්තම් අපි මිනිස්සු මේ වාහන දායි යනවා කියලා. ඒ වගේ සමහර වෙලාවට ඔබේ ජීවිතේ පොලිස් කාර්යය දරුණු වෙන තරමට ඔබේ තුල ට්‍රැෆික් එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. ප්‍රශ්න වැඩි වෙන්න වැඩි තියෙනවා. මමෙක් නැතිකොට මගේ දේවල් කොහිද? මමෙක් නැතිකොට මගේ දේවල් කොහේද බලන්න. බුදුහාමුදුරු වචන දෙකෙන් මතක් කළා, පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. තේරුණානේ? මගේ මගේ කියලා දේවල් තියෙනවායි කියලා හිතනවලු. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනම්. මොන තරම් උතුම් බණපදයක්ද මේ බණපදේ ඇති නේද? බුදු වෙන්න, රහත් වෙන්න ඇති නේද මේ බණපදේ? තව ගොඩක් බණපද වමනා කරන්නේ නෑ. මේ ඇති හොඳටම මේක හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න. ඉතින් ප්‍රායෝගිකව අපි ඉන්න ඕන. නැත්තම් ඉතින් පිටින් අරගෙන මෙතන මමෙක් නෑ කියලා හිතලා නිකන් ඉන්න පුළුවන්. සංකල්පය තුළ ඉන්න නෙමෙයි, ප්‍රායෝගිකව මමෙක් නොවන අවස්ථාවට අපි එන්න ඕන. ප්‍රායෝගිකව මමෙක් නොවන අවස්ථාවට එන්න ඕන. දැනුමින් නම් මමෙක් නෑ කියලා ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මනස ඇතුලේ මමෙක් ඉන්නවා. කරදර කරන කෙනෙක් ඉන්නවා. එතෙන්ට ඔබ ලියාගෙන ලියාගෙන ඔබේ මනසෙන් එන්න ඕන. අත්හැරගෙන අත්හැරගෙන එන්න ඕන. ධර්මානුකූලව අපි මතක් කළානේ අතහැරීම, ධර්මයේ අතහැරීම පුදුමයි කියලා. ධර්මයේ අතහැරීම පුදුමයි. ඒක අතහැරීමක් නොවේ. ධර්මානුකූලව අතහැරීම අතහැරීමක් නොවේ. ධර්මානුකූල අතහැරීම අතහැරීමක් නොවේ. අන්න ඒක හරියට තේරුම් ගන්න තැන තමයි පින්නතුනේ අපි අතහැරීම සිද්ධ වෙන්නේ. පුඤ්ජලත්වයෙන් තොරව ගහකොළ වැඩෙනවා, ගෙඩිමල් හට ගන්නවා, ඉර පායනවා, බැහැගෙන යනවා, වැහි වහිනවා. ඒ පුජ්‍යලත්වයෙන් තොරව පවතින ස්වභාව ධර්මය තුළ මේ සත්වයා පුජ්‍යලයෙන් බවට පත් වෙලා කල්පනා කරනවා. දැන් මෙතන මමෙක් නැහැ කියන එක කියන්නේත් නැහැ, මමෙක් ඉන්නවා කියන්නේත් නැහැ. ඔබේ පීඩනය ඔබ දුරු කරගන්න කියන එකයි මේ කියන්නේ. මම කියන්නේ කවදාවත් මමෙක් නැහැ කියලා. මමෙක් නැහැ කියලා කියන්න බෑ මට. හේතුව මමෙක් නැති නිසා. මමෙක් නැත කියා මාහට ප්‍රකාශ කිරීම නොහැකි මන්ද මමෙක් නැති නිසා. මමෙක් හිටියද කියන්න පුළුවන්. ඒ නිසායි මම කියන්නේ මට මාර්ගඵල නැහැ, කිසිවක් නැහැ, පුතත් ජනත් නෙමෙයි, කිසිවෙක් කරන්න එපා මාව. මම වෙන්නත් කැමති නෑ, ඔබ මාව කිසිවෙක් හැටියට හඳුනා ගන්නත් එපා. ඔබත් කිසිවෙක් නොවන තත්ත්වයට පත්වන්න. එතකොට කවුද මේ ධර්ම දේශනා කරන්නේ? කිසිවෙක් නොවේ. කිසිවෙක් නොවේ. කවුද මේ ධර්මය අසන්නේ? කිසිවෙක් වෙන්න පුළුවන්, කිසිවෙක් නොවන තත්ත්වයට ඉක්මනින්ම පරිවර්තනය වෙන්න ඕන. කිසිවෙක් නොවන්නේ කෙසේද? සියලු ක්‍රියාවන් වල අවසානය. කිසිවෙක් නොවන්නේ කෙසේද? සියලු ක්‍රියාවන් වල අවසානය. කවුරු හරි විමසුත් උත්තරේ කෙටියෙන් දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. කිසිවෙක් නොවන්නේ කෙසේද? සියලු ක්‍රියාවන් වල අවසානය. කම්ම නිරෝධාය සංවත්තති. කර්මය නිරෝධ කිරීමෙන් සැනසීම ලබයි. ඔයිට එහා දහමක් ලෝකෙ කොහේ හරි තියෙනවා නම් මා සන්තෝෂයි අහන්න. ඔයිට එහා දහමක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒක අපේ අධ්‍යාත්මය තුළට දැනෙන, බාහිර ලෝකයේ සමග දෂ්ටනය කරලා බලන දැනෙන තත්ත්වය. එනිසා කිසිවකට ඇලෙන්න එපයි කියන එක නෙමෙයි අපි කියන්නේ. ධර්මයට ඇලෙන්නේ. සබ්බ රතින් ධම්ම රති ජිනාදී. ධර්මයට ඇලෙන්නේ. දැන් මම දවසක් කියුවාම එක පිරිසකට මේ ඔබතුමිය මොකෝවත් නොකර සතියක් විතර ඉන්න කියලා කිව්වා. මේ එතුමියගේ සතියකින් විතර කෝල් එකක් එනවා. ආ මම අහ සතියක් විතර මුකුත් නොකර හිටියද? ඔව් ඔව් මම බනහන ඒවා මේ ඔක්කොම නතර කළා සතියක් විතර හිටියා කියලා. එහෙනම් ඒ වගේ මම හිතන මෙතන ඇවිල්ලා තියෙනවද කොහෙද? අනිත් ඒවා ඒවා හරියට කරා. ඒ වෙලාවට ඔක්කොම කරා. ඒ නිසා අපි මුකුත් නොකර ඉන්නේ කියලා කිව්ව ගමන් මේකල්ල ඉස්සෙල්ලම කරන්නේ බනහන එක නතර කරන. ඒ නිසා ඒක කිරීම නෙමෙයි වැදගත්කම තියෙන්නේ ධර්මයට ඇලෙන්න. ධර්මයට ඇලීම තුළ ඒ තුළින් ඔබට ගැලවීමක් ලැබෙනවා. වාජනයට පිරිසුදු කාර්යයක් දැමීම තුළ වාජනය පිරිසුදු වෙනවා. නිසා ධර්මයක් හරින්න එක ධර්මයට ඇලෙන්න. රහතන් වහන්සේලා ධර්මය අහගෙන ඉන්නවානේ. බුදුහාමුදුරන්ගේ දෙපස වාඩි වෙලා දහම් රස විඳිමි. සුඛා සද්දම්ම දේශනා සුඛා සද්දම්ම ශ්‍රවණං. සැපයි සෝයයි මේ අපි විඳින ලෝකේ තියෙන හොඳම රසවත් කෑම කන්නේ නේද? ධර්මය අනුභව කරන එක අනුභව කරන්න දුන්නේ මේක නේද? සමහර අය කියන ධර්මයේ විකුණම් කරනවා කියලා. හරි ෂෝක් වාට පුළුවන් නම් පුළුවන් තරම් ධර්මයේ විකුණම් කරන ලෝකේ මෙච්චර සාධාරණ යුක්ති සහගත සහ වටිනාකම විකුණීමක් තවත් නැහැ. කෙනෙකුට ධර්මයේ විකුණම් දැන් මාළු විකුණම් කරනවට වඩා හොඳ නැද්ද? හොඳයි. අරක්කු විකුණනවට වඩා හොඳ නැද්ද? කුඩු විකුණනවට වඩා හොඳ නැද්ද? එහෙම නැත්නම් ඔය හාල්මැස් හරේ එළවලු තුන පහ විකුණනවට වඩා හොඳ නැද්ද මං අහන්නේ? හොඳයි. ඔබට හැකිනම් ඔබ ධර්මයේ විකුණම් කරන්න පුළුවන් තරම්. මොකද ඒක විතර සාධාරණ ජීර්ණය වෙන දෙයක් නෑ. ඒ නිසා මම ධර්මයේ විකුණගෙන මම කන්නේ මම මාළු විකුණන්නේ නෑ නේද? මේ සිල්ලර බඩු විකුණන්නේ නෑ. කිරිපිටි සබන් විකුණන්නේ නෑ. මම විකුණන්නේ ධර්මයේ. මම ඒක මට හොඳට ජීර්ණය වෙන හොඳට දිරවන ඒක ඒ තුලේ. මොකද සැනසීම බෙදලා දීලා මම ජීවත් වෙනවා. සැනසීම බෙදලා දීලා ලෝකේ වෙන ලොකුම දහානේ ලොකුම පරිත්‍යාගය. ඒ නිසා අපේ සමාජයේ තියෙන ධර්මයේ විකුණම් කරන්න හොඳ නැහැ කියලා. මම නම් කියන්නේ බුදු පිළිමයක් හදලා කෙනෙකුට විකුණලා ජීවත් වෙන්න පුළුවන් නම් අර ඔක්කොම විකුණනට වඩා ශ්‍රේෂ්ඨයි. ඒ හේතුව දැකලා මිනිස්සෙක් සතුටු වෙන දේ කරනකොට කොච්චර හොඳ නැද්ද? ඈ බහම් බණ පොතක් හදලා රුපියල් 100කට 200කට වික්කහම මිනිස්සුන්ට රුපියල් 100ද 200ද වටින්නේ මොන තේකම් බීලා ඉවරයිනේ. බලන්නකෝ දහම් පොතක් ඇතුලේ තියෙන වටිනකම අපිට මුද්‍රණ වියදම රුපියල් 100 කියන ගණන් හැදුවට ඒක ඇතුලේ තියෙන එක ඒ වචනවල වටිනකම සමහර විට අපිට ගණන් හදන්න පුළුවන්ද? බෑ. ඒ නිසා පින්නතුනේ මේ විනාශයට හේතු වෙන සියලුම දේවල් අපේ බෞද්ධය තුළ සංකල්ප හදාගෙන තියෙන්නේ. දහම් පොත පත විකුණන්න දෙන්නේ ධර්මයේ විකුණම් කරනවා. බුදු පිළිමයක් හදලා විකුණන්න දෙන්නේ බුදු පිළිමේ විකුණම් කරනවා. බණ කියන්න දෙන්නේ බණ විකුණම් කරනවා කියලාම ගණ හදලා ඍණාත්මක. ඕව පුළුවන් තරම් විකුණම් කරන්න. පුළුවන් තරම් මේ ඒවයින් විකුණලා කන්න පුළුවන් නම් තමන්ට හොඳම සම්පත හොඳම ධනෙ එකතු කරගන්න එයා. පැහැදෙන්නේ? මට කම්මන දැන් එක මහත්මයෙක් කන දුප්පත් මිනිස්සෙක් ඇවිල්ලා පොඩි දහම් පත්‍රිකාවක් තිබ්බා. හාමුදුරනේ මම මේක මේ මුද්‍රණය කරලා කට්ටියට බෙදලා දෙන්නද කියලා. නිකන් නෙමෙයි යා පොඩි පොඩි ගාණක් අරගෙන දෙන්න. මං කිව්වා අනේ හොඳයි. ඔබතුමා දුප්පත් කෙනෙක්නේ. ඔබතුමාට මේ දියුණුවක් ඇති කරගන්න බෙහෙත් ගන්න හිම ওই සල්ලි එකතු කරගන්න. කට්ටිය මගෙන් කෝල් කරලා අහනවා හාමුදුරන්ට මේකෙන් කීයක් හරි හම්බ වෙනවද කියලා. මං කිව්වා මට කීයකත් හම්බෙන්නේ නැහැ කියලා. නෑ රේඩියෝ හැම ගෙනල්ලා පෙන් ඩ්‍රයිව් ගෙනල්ලා දුන්නා. කට්ටිය ගිහිල්ලා අහලා තිබුණා මේ හඳුනනට කමෂන් එකක් මේකේ තියලාද දෙන්නේ කියලා. මේ රුපියල් 1500ක රේඩියෝකින් රුපියල් 100ක කමෂන් එකක් ආවදුරන්ට මොකද කියලා. ඉතින් ඒ නිසා ඒම අවශ්‍ය නෑ නේද ජීවිතේ. ඒ නිසා ධර්මය කියලා කියන්නේ යම් ප්‍රමාණ පරිලාහ වගේ යුක්ත දෙයක්. අප්‍රමාණ වටිනාකමක් ඇති කරන දෙයක්. එනිසා ඒක කිසි විටක අපි මුදලට ගණන් හදන්නේ නැහැ. වටිනාකම ගණන් හදන්න බෑ. මේ ලෝකේ තියෙන අමාරසය අනිත් අයට පතුරවන්න, අනිත් අයට අහන්න, අනිත් අයට දකින්න සලස්සන එක ඒක මහ පිනක්. මම කියන්නේ ඔබේ නෑයන්ට අයිසින් කේක් ගෙනියන්න එපා කියන වචනේ මම කියන්නේ හැමදාම නේද? බිස්කට් පැකට් පිටි පැකට් නෙමෙයි ගෙනියන ධර්මය, පුරුදු කරන ධහම, යොමු කරන ධහම. එතන ඉන්න පින්නතුන් එහෙමයි. බණහන පෙන් රයු හදලා දෙන්න, හැසට හදලා දෙන්න, ඒගොල්ලන්ට බණහන්න වැඩි පිළිවෙල, ඔබ බණ ධර්මය අහන්න, යොමු කරන්න. ඒ තුල සතුට, ඒ තුල ඔබ විඳින්න ඒක ආස්වාදනීයයි. තමාගේ මනස තුල තමන් ඉන්න ලෝකයේ අය හරවද මෙහෙමද කියලා හොයන්න එපා. තමන් ඍජුව හරි ඉන්න ලෝකෙ ඔක්කොම ප්‍රශ්න විසඳන්න බෑ. අවශ්‍ය තැන විතරක් විසඳගෙන යනවා. අපි ගමනක් යද්දී කැලේම තියෙන අතු කපාගෙන යන්නේ, අපි යන මාවතේ තියෙන අත්තක් විතරක් අපි කපාගෙන ඉස්සරහට යනවා. කැලේම තියෙන අතු කපන්න ගියොත් එහෙම ගමනක් යන්න හම්බෙන්නේ නෑ, අතු කපන්නෙක් වෙනවා. ඒ නිසා ඔබේ මූණේ වදිනාත්ත විතරක් නමාගෙන ඉස්සරහට යන්න. මමත්වයෙන් තොර වුණාම මෘදු භාවයත්, අනතිමානී භාවයත්, ඍජු භාවයත් කියන මෙන්න මේ කරුණු සියල්ලම එකට එකතු වෙච්ච තැන අමෝතුම මිශ්‍රණයක් හැදෙනවා. ඒ පුජ්‍යලාට ඉහළ ඉන්නත් පුළුවන්, පහළ ඉන්නත් පුළුවන්, කිසිම නොවේ ඉන්නත් පුළුවන්, කිසිවෙක් වෙලා වගේ ඉන්නත් පුළුවන්. දැන් හිතා ගන්නවම අර ආනන්දහම පිටියහම කිසි දෙයක් ගණන් ගන්න නැතුවත් ඉන්නවා. සමහර වෙලාවට සමහර තැන්වල ඉතාම ඍජුව නැගීටලා ඒක මෙහෙමයි කියලා කියනවා, නැවැරදි කරනවා, වෙලාවලුත් තියෙනවා. ඒකට එහෙම නෑ මම ඉන්න ඕන මේකේ කියලා ඉවරලා මම රාමුවක් හදලා බ්ලොක් එකක් හදලා එතන මම හිර වෙලා නෑ. ස්වාධීනව නිදහසේ ඉන්නවා. හුලඟක්සේ හමාන. දැන් බලන්න හුලඟ එක වෙලාවකට හරියම මෘදුව හමනවා. තව වෙලාවකට ටිකක් සැරෙන් හමනවා. තවත් වෙලාවකට සුලි සුලඟක් වගේ පෙරලගෙන, ගෙවල් පෙරලගෙන, ගස් කඩාගෙන හමාගෙන යනවා. ඒත් ස්වභාව ධර්මය. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. අවවාද කළ යුතු කරණයක් කරනාට ඒ විදිහට අවවාද කරන. හැබැයි පුජ්‍යලත්වයක් නෑ. ස්වභාව ධර්මයක් හැටියට ඒ ගලහගෙන යන්න තියෙනවා. මම වෙනුවෙන් වැඩ කළා නෙමෙයිනේ නේද? මේ බුදු කියන পদවියක් අරගෙන වැඩ කළා නෙමෙයි. ලෝකයේ මිනිසුන් විසින් තථාගත කියන නාමය ලබා දුන්න මිසක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පුජ්‍යලයක් වෙන්න උත්සාහ කරපු කෙනෙක් නෙමෙයි. මොකද කෙනෙක් පුජ්‍යලයක් වෙන්න ඕනේ නැහැ. කෙනේ පුජ්‍යලයා ඉවරයි, වෙලා ඉවරයි උපතින්ම නේද? ඈ සිද්ධාර්ථ නැමැති මේ මහා රාජපුරුෂයා, මේ සක්විති රජ, මේ ලෝකාධිපත්‍ය රජ පාලනය කරන්න පුළුවන් පුජ්‍යලයා බවට පත් වෙලා උපතේ ලබන්නේ. ඒකට ආයි කෙනෙක් වෙන්න දෙයක් නැහැ. මට මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා. ඔබට තව දුරටත් කෙනෙක් වීමට අවශ්‍යද? ඒ හුදු සම්මුතියක් පමණක් බවට පත් කරගන්න එක පරමාර්ථයක් කරගන්න එපා. අවශ්‍යතාව නැතුව, අදිෂ්ඨානයක් නැතුව කිසිම දෙයක් සාර්ථක කරගන්න බෑ. අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ධර්ම අවබෝධය කරගන්නත් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඔබේ හිතේ තියෙන මෙන්න මේ දුර්වලකම දුරු වේවා කියලා ඒක දුරු කරන්නත් අදිෂ්ඨානයක් තියෙන්න ඕන. එහෙම නැතුව දුරු කරන්න බෑ. තමන්ගේ හිතේ තියෙනවා නම් යම්කිසි මේ தত্ত্বයක්, මේ தত্ত্বය දුරු වේවා කියන අදිෂ්ඨානය තියෙන්න ඕන. වීරිය එතෙන්ට උපදවන්න ඕන. එහෙම නැත්නම් ඒක ඉවත් කරන්න පුළුවන් කම නෑ. උදාහරණයක් වශයෙන් අපි ගෙඩියක් තියෙනවා අතක හරි ඔබ හරි. දැන් මේක අපිට අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ නැද්ද මේක අයින් කරන්න ඕන කියලා? අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒකේ ඇති වෙන වේදනා කැක්කුම් මම දරා ගන්න ඕන, ඒකට දෙන බෙහෙත් ටික වෙලාවට බොන්න ඕන, පිළිවෙත් පුරන්න ඕන කියන අදහසක් එන්න ඕනේ නැද්ද? එන්න ඕන. එහම આવුත් තමයි යාට ඒ සාර්ථකත්වය ලබන්න පුළුවන්. ඒ නිසා ඔබේ මේ මනස පිරිසුදු වෙලා මම මෙන්න මේ තියෙන මේ දෝෂය නැති වෙලා මගේ මනස මම දකින්න ඕන. මෙන්න මේ කැක්කුම් වේදනා නැති වෙලා මම මගේ මනස දකින්න ඕන කියලා කල්පනා කරගෙන ඒ කැක්කුම් වේදනා දුරු කිරීමට අවශ්‍ය කරන පරිසරය හදාගන්න. මේ ධර්මයේ තේරුම් කරගත්තොත් වාසිය කාටද? කාටද වාසිය? තමාට. දැන් මම සමහර අයට කියනවා මේ මහත්තයා මේ එන්න කියලා භාවනා වැඩසටහනකට. එහෙම එන්න කිව්වහම කියනවා පුළුවන් වුණොත් එන්න, වෙලාවක් තිබුණොත් එන්න කියලා. එයින් අදහස් වෙන්නේ ඔවුන්ගේ ඔවුන් හිතන්නේ මේ හාමුදුරුවන්ට යහපතක් වෙන්න බුද්ධ ධර්මයට යහපතක් වෙන්නයි මම මේ භාවනා වැඩසටහනට එන්න ඕන කියලා. මේක ඔබේ යහපත වෙනුවෙන් තියෙන කාලය. ඔබේ යහපත වෙනුවෙන් තියෙන කාලය. මේ තමයි ඔබගේ සසර සුගතියට සහ නිර්වාණයට දොරටු විවෘත කරගන්න තැන. මානසික සාහනය ලබන තැන. තමන්ට තමන් ආදරේ කෙනෙක් නම් ඔබ මොකද කරන්නේ? තමන්ව තමන් සුවපත් කෙනෙක් බවට පත් කරගන්න කැමති වෙනවා. අපි ආදරේ කරනවා කියන්නේ මොකද? අනිත් කෙනාගේ සුවපත් බව පතනවා කියන එක. වෛර කරනවා කියන්නේ මොකද? අනිත් කෙනාට සුවයෙන් ඉන්න දෙන්නේ නැහැ කියන එකට තමයි වෛරෙන් කරනවා කියන්නේ. අර කරදර කරනවා කියන එක. බැනවා දෙනවා කියන එක. ඒකට අපි ආදරේ කරනවා කියන්නේ අනිත් කෙනාගේ සුවපත් භාවය පිළිබඳ සලකනවායි කියන එක. දරුවන්ගේ සුවපත් භාවය පිළිබඳව සලකන එක තමයි අපි දරුවන්ට ආදරය කරනවා කියලා කියන්නේ. ස්වාමි භාර්යාවරු එකිනෙකාට ආදරය කරනවා කියන්නේ එකිනෙකාගේ සුවපත් භාවය පිළිබඳව සැලකිලිමත් වෙනවා. පිපාසයේ ඉඳලා ආහාර වේලේ ඉඳලා ඇඳුම් පැළඳුමේ ඉඳලා එකිනෙකාගේ සුවපත් භාවය පිළිබඳව සැලකිලිමත් වෙනවා. සේවකයන්ට අපි ආදරය කරනවා කියලා කියන්නේ ඒ අයගේ සුවපත් භාවය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි ආදරය ගෞරවය ශ්‍රද්ධාව දක්වනවා කියන්නේ ස්වාමීන් වහන්සේගේ සුවපත් භාවය අපේක්ෂා කරනවා. පින්නතුන්ගේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ එකම අපි අපේ සුවපත් භාවය අපේ මානසික සුවපත් භාවය අපි අපේක්ෂා කරන්න ඕන. ඒකට කියන්නේ තමන්ට තමන් ආදරය කරනවා. තමන්ට තමන් ආලෝකයක් වාසය කරනවා. අත්තාහි අතනෝ නාතු තමන්න තමන් පීඨ කරගන්නවා. අත්ත දීපා විහෙරත තමන්න තමන් ආලෝකයක්ව වාසය කරන. තමන් අඳුරේ ඉඳලා වැඩක් නැහැ නේ. ලෝකෙම ආලෝකමත් කළා නේද? තමන් අඳුරේ ඉඳලා වැඩක් නැහැ. ලෝකෙම ආලෝකමත් කළා. තමනුත් ආලෝකයේ ඉන්න ඕනේ. ඒ නිසා මම අහන්නේ ඔබ ආලෝකමත්ද? ආලෝකමත් වන්න. මට මගේ මනස රසවත්. මගේ මනස මට සෑහීමටපත් වෙන ගුණයක් තියෙනවා. ඔබේ මනසත් ඔබට රසවත්ද සෑහීමටපත් වෙනවා? ඔබයි නියමුවා ඔබේ මනසේ. වීරියෙන්, උත්සාහයෙන්, විදර්ශනාවෙන්, ධර්මයෙන් ඔබේ මනස හැඩගස්ස ගන්න. ඔබ දන්න මල් ගහක් හැඩගස්සන්න මල් ගහ දිහා බලලා මේකට පෝර මදිද වතුර මදිද කියලා බලලා පණුගොඩ තියෙනවා නම් ඒව අයින් කරලා දාලා දිරච්ච ඉති තියෙනවා නම් ඒව අයින් කරලා දාලා ඒක ලස්සනට මල් ගහක් හැඳගස්සනවා. එතකොට ඔබේ හිතත් ඔබ හැඳගස්සන. එළවලු කොටුවක් හදනවා නම් එයාත් දන්නවා එළවලු කොටුව හදන්න. හොඳට බලලා මේක පණු වෙනවද කියලා බලලා කොළ පරීක්ෂා කරලා වැල් පරීක්ෂා කරලා පැලේකට සාත්තු කරනවා. දන්නවා. ඔබ දන්නවා නිවසක් නඩත්තු කරගෙන පිරිසුදු කරගෙන ඉන්න. නිවස පිරිසුදු කරගන්න ලස්සනට අදාළ භාණ්ඩ අදාළ තැන්වලින් තියෙන අදාළ පහසුකම් ලැබෙන විදිහට අදාළ ගැළපීම ඇති කරලා තියෙනවා. ඒ වගේම ඔබේ මනසත් ඔබ මේ විදිහට විසිතුරු කළාද, ලස්සන කරාද, ක්‍රමවත් කළාද? ඒ ක්‍රමවත් කර ගැනීම හැකියාව ලැබෙන්නේ ප්‍රමුඛ වශයෙන්ම පින්නතුනේ අපේ ළඟ තියෙන ගඳ ගහන මානසික මට්ටමක් ඉවත් කිරීමෙන් පසුයි. ඒ ගඳ ගහන මානසික මට්ටම අනිවාර්යෙන් දිය කර හරින්න ඕන. අත්හරින්න. ඔබ තුල ආත්ම දෘෂ්ටිය තවදුරටත් ජීවත් වෙනවා නම් ඔබ හිතන්න ඔබේ අධ්‍යාත්මය තුළ විසකුරු සර්පෙක් ඉන්නවා කියලා හිතා. ආත්ම දෘෂ්ටිය ඔබ තුළ පවතිනවා නම් ඔබ හිතන්න ඔබේ අධ්‍යාත්මය තුළ විසකුරු සර්පෙක් ඉන්නවා කියලා. ඒ සර්පයාගෙන් ඔබට හානි වෙන්නත් පුළුවන්, අනුන්ට හානියක් වෙන්නත් පුළුවන්. බුදුහාමුදුරු දේශනා කළානේ වරදවා පිහිටි මනස සතුරාගෙන් සිදුවන පීඩාවට වඩා පීඩාවක් Tamanට ඇති කරනවා. ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ වරදවා පිහිටවපු මනසේ ප්‍රතිඵලයක් නෙමෙයිද? වරදවා පිහිටවපු මනසේ ප්‍රතිඵලයක්. සක්කාය දිට්ඨිය ඇතුලේ සැරිසරනවා නම් Tamanට තේරෙනවා. Tamanගේ ඇතුලේ මේ මොනෝදෝ ගඩුගුඩුවේ මොකද්දෝ බෝලයක් එහාට මෙහාට යනවා කියලා සමහර අය කියන්නේ. මේක ඇතුලේ තේරෙනවා සායනංශ මෙන්න මෙහෙම කළු පාට ගුලියක් වගේ, එහෙම නැත්තම් මෙන්න මේ වගේ ස්වරූපයක් වගේ එකක් මගේ ඇඟේ දුවදුවා තියෙනවා. මේ හිත ඇතුලේ තියෙනවා. එහාට මෙහාට පැනපැන. ඒක හොඳයි. Tamanගේ දුක, Tamanගේ ප්‍රශ්නේ Taman ලකින්න ඕන. ඊට පස්සේ බලන්න ඕන ඒ අධ්‍යාත්මයේ ඒ වේදනා දෙදී මේ යතේ දුවන ඒ පීඩාකාරී තත්වයේ තුල මොනවද තියෙන්නේ, මොනව අල්ලගෙන දේ තුවන්නේ. අපි නුවණ හරියට පිහිටුපු නැති නිසා අපි වැරදි විදියට සංඥා දෙන නිසා එයා ගාන්ට ඒක ආහාරයේ භුක්ති විඳලා ඇතුළත වෙලා ඉන්නවා. පැහැදිලිනේ? මේ විදියට බලන්න. මම කියලා. මමේ කියා මගේ කියා දෙයක් ගන්නට දෙයක් නැහැ කියන පණිවිඩේ යාට දෙන්න. මෙතන මට අයිතියක් නැහැ කියන එක තේරුම් අරගෙන මෙතනින් ලිහිල් වෙලා නිදහස් වෙලා දුරස් වෙලා ඈත් වෙලා යනවා. මේ ලෝකයේ දිහා කිසිම දෘෂ්ටියකින් බලන්න එපා වෙනතුනේ. මොනම විදියකින්වත් බලන්න එපා. සුභවාදී විදියට හරි අසුභවාදී විදියට හරි බලන්න එපා. කලකිරීමෙන් හරි සතුටෙන් හරි බලන්න එපා. සම්මා දිට්ඨියෙන් බලන්න. ඒ කියන්නේ දෘෂ්ටි නැතිව බලන්න. ස්වභාව ධර්මයේ තියෙනකොට තියෙන විදියටම වේදනාවන් වලින් තොරව ඔබට පෙනෙයි දැනෙවි. දෘෂ්ටි නැත්නම් වේදනා ඇති වේද? දෘෂ්ටි නැත්නම් වේදනා හටගන්නේ නැහැ. එනිසා අපි මනස සහනශීලී සහනයට පත් කරගන්න නම් දෘෂ්ටි නැතුව වාසය කිරීම වැදගත්. අපි පරණ යාළුවෙක් හිටියා. රට ගිහිල්ලා අවුරුදු 10ක් 15ක් පරණ වෙලා ගොඩාක් වෙනස් වෙලා අඳුර ගන්නත් බෑ. ඉස්සරහට හම්බ වෙනවා. හලෝ කියලා කතා කරාම කතා කරලා කොහොමද කියලා කතා කර කර ඉන්නවා. ආට යාට කියනවා මට මතක නැද්ද අපි අර අවුරුදු 20කට කලින් පාසල් ගියේ මම ඔයාගේ හොඳම යාළුවා. හානේ කියලා මොකද කියන්නේ? අද තමයි මේ මෙයාද වේ මට අඳුන ගන්න බැරි වුණා නේද කියලා ඔන්න සංඥාවත් එක්ක. හැබැයි මෙතෙක් වෙලා සංඥාව ඇල්ලුණද? දැන් ඔබට තේරෙනවා ඔබ දෘෂ්ටිගත වෙන ආකාරයට තමයි බැඳියාව සිදුවෙන්නේ කියලා. ඒ භෞතිකවාදී ක්‍රමයක් මම කියන්නේ ඒක වෙනස් කරන්න කියලා. මම මේකෙන් අදහස් කරන්නේ ඔබේ අධ්‍යාත්මය තුළ ක්‍රියාවලිය අඳුර ගන්න. තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ යාළුවෙක් කියලා රැවටෙනවා. රැවටිලා ටික වෙලාවක් කතා කරනවා. ආනේ දැක කලෙමයි කියලා කතා කරනවා. ඊට පස්සේ අහනවා ඔයා කතා කරන්නේ කාටද කියලා. ඒක එහෙම තමයි. එහෙම වෙනවා. දැන් දවසක් ඇවිල්ලා වාහනයක් මට තිබුණා මේ පින්කමකට වඩින්න. මාවත් වාහනේ නගගෙන මිනිස්සෙක් යනවා. මාත් ඉතින් මං හිතුවා මේ වාහනේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක නැගලා ගියා මේ යන ගමන් කිව්වා. නෑ මට තව හාමුදුරු තුන්නමක් විතර වඩම් එන්නම් එන්නත් කිව්වා. ඔබ වහන්සේත් එක්ක මේ පන්සලේ තව ඉන්නවා කිව්වා. ඔබ වහන්සේ විතරයිද? මං එතකොට තේරුම් ගත්ත හරිය නම් මේක වැරදිලා. තුන්නමක් තව ඉන්නවා කිව්වද? ඔව්. හා එහෙනම් ඉතින් මේ මේ මෙහෙ වෙන්න බෑ. ඕ කියලා පස්සේ බලනකොට මේ ළඟ භාවනා මධ්‍යස්ථානයේ වඩම්මන් එන්න කියපු හාමුදුරුවම මෙහින් මාව දාගෙන යනවා. තාබොඩෙන් ඒකට මම යනවා. එහෙම තියෙන දවසක් රූප වාහනේ නාලිකාවකට ගියා. ගිහු ගමන් ඒගොල්ලන්ගේ මේ රෙකෝඩින් රූම් එකට අරගෙන දැන් මාව හොඳට මේව කළා. දැන් අවුරුද්ද පිළිබඳව සාකච්ඡාවක් පවත්වීම සඳහා දැන් විද්වත් මණ්ඩලයක් ඉන්නවා. දැන් රෙඩි කළා, කැමරා රෙඩි කළා, රෝලින් කියලා, ඇක්ෂන් කියලා දැන් පටන් ගන්න හදනවා. මං එමින් සැරේ ආව මොකද්ද දැන් මෙතන වෙන්නේ කියලා. දැන් ඔබ වහන්සේ නේද වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ? මං කොහොම මාත් වැඩසටහනකට ආවේ? ඒුණාට මේ අවුරුද්ද ගැන නම් කතා කරන්න නෙමෙයි මං ආවේ. මං ආවේ ධර්ම දේශනාවට. ඇත්තද? මේ අපි අවුරුද්ද ගැන කතා කරන්න හාමුදුරු කෙනෙකුටත් එන්න කිව්වා. අපි හිතුවේ ඔබ වහන්සේ කියලා. තාබුන්නේ වැඩසටහන පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ උඩ වෙන්න කියලා ගිහින් මට වෙනවා දාලා කරන් තිබ්බේ. ඉතින් ගිහින් ඉවරලා ඊළඟට මගේ දේශනාව සිද්ධ කරා. ඒක තමයි අනවබෝධේ. එහෙම නැත්නම් දෘෂ්ටිගත වීම තමන් දකින විදිය, දකින ක්‍රමයේ තුල තමන්ට සිද්ධ වෙන දෙයක්. හැමදෙස්සෙම අපි ක්‍රමයකට ඉන්න උත්සාහ කරනවා. ක්‍රමයකට ඉන්න උත්සාහ කරන්න එපා. ස්වභාවික වෙන්න. ස්වභාවික වෙන්න. සෑම විටම ස්වභාවික වෙන්න. අපි උත්සාහ කරන්න ඕන ස්වභාවයට ඉඩ දීලා. ස්වභාවයට ඉඩ දීලා. ස්වභාවය තුලින් ඒකට නිසි වේලාවද නිසි පිළිතුරු ලබා දෙයි. හැබැයි නිකම්ම ඉන්නෙත් නැහැ. අදිෂ්ඨානයක් තියෙනවා. ස්වභාවය තුළින් පිළිතුරු ලබා දෙන්නේ ස්වභාවයේ අදිෂ්ඨානයක් තියෙනවා. අදිෂ්ඨානයක් නැතුව බෑ. මේ මමත්වයෙන් මට නිදහස් වෙන්න ඕන. මේ අදිෂ්ඨානය තියෙන්න ඕන. මේ අභියෝග මට ජය ගන්න ඕන. මේ වැරදි දේවල් ටික නිවැරදි කරගන්න ඕන. මේ සිතුවිලි වලින් මට තොර වෙන්න ඕන. මේ වගේ සිතක් මට සාදා ගන්න ඕන කියලා අදිෂ්ඨානයක් තියෙනවා. අප්‍රමාදේන සම්පාදේද අප්‍රමාදීව හදා ගන්න ඕන. මොකද හේතුව අපිට කියන්න බෑනේ. මරණ දවස කියන්න බෑ. මරණ දවස කියන්න බෑ. හැබැයි මරණ දවස කියන්න බැරි වුණාට නොවැරි ඉන්නට ජීවිතයේ අදිෂ්ඨානයක් තියෙනවා නම් ඔබ එතෙන්ටත් අරගෙන යන ස්වභාවයක් තියෙනවා. හැබැයි මනසට දුන්නොත් එහෙම උන්නත් 1000යි මලත් 1000යි අද මලත් කවන්නේ නැහැ කියලා මොකද වෙන්නේ? මේ යන්නත් ඉඩයි. එහෙමනොත් හෝ ඉවත් වෙලා යන්නත් ඉඩයි. ඒක ඉතින් තමන්ගේ ගෙනාවු ආයු කාලේ පුණ්‍ය කාලය ඉවර වෙනකොට එයාට එතන ඉන්න එපා වෙන තත්ත්වය ඇති වෙනවා. මනුස්ස ලෝකේ රසවත් නැති බව හට ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඒ පින තියෙන්න ඕන. එහෙම ආවහම මේ නිසි කාලය ආවම එයාට ඇති වෙනවා. දැන් පහුගිය කාලේ ඉච්චර වයසක් නැති මහත්මයක් මේ යන්න අසනීපයකින් හිටියා. මම එතුමගෙන් ඇහුවා, ඔබතුමිය කොච්චර කාලයක් ජීවත් වුණොත් ඇති කියලාද හිතාගෙන හිටියේ කියලා. එතුමිය කියනවා දරුවෝ දෙපයින් ඇවිදලා ඒගොල්ලන්ගේ වැඩ කරගන්න මට්ටමට හිටියොත් මට ඇති කියන අදහසලු තිබුණේ. ඉතින් මං කෝ ඒ කාලේ දැන් හරිද? දැන් ඒ කාලේ හරි කිව්වා. ඉතින් අපි අරමුණක් දෙන්න උත්සාහ කළා, සංඥාවක් දෙන්න උත්සාහ කළා තව කාලයක් ජීවත් වෙන්න කියලා. කොහොමවත් බාර ගන්න නැහැ මනස. ඇයි හේතුව? එයා දීලා තියෙන කර්මය එච්චරයි. එනිසා එහෙම දෙන්න එපා. තමන්ගේ කය ශරීරය හොඳින් පවතින තාක්කල් ලොවට යහපත පිණිස සේවයක් කරන්න පුළුවන් තාක්කල් වචනයෙන් ක්‍රියාවලියෙන් නේද? මෙහෙවරක් කරන්න පුළුවන් තාක්කල් මේ ලෝකයේ සැනසිලිදායක ධර්මය අවබෝධ කරගැනීමෙන් කටයුතු කරමින් ජීවත් වීමට අපිට අවශ්‍යයි. එහෙම බුදුහාමුදුරු දීලා තියෙන එහෙම හිතන්න කියලා. එහෙම අදිෂ්ඨානයක් තියෙන්න ඕන. දැන් අපි උනත් එහෙම උත්තාන කර්මයක් නැගී සිටීමක් මනසට දෙන්න ඕන, ඒ මනස එතනින් ගලාගෙන යන්න. දැන් එක පැත්තකින් මම මේ මතක් කරන්නේ සාංශාරික සක්කාය දිට්ඨිය දුරු කරන විදිය. අනිත් පැත්තෙන් මේ මතක් කරන්නේ පුජ්‍යලත්වයෙන් තොරව ජීවිතය සාර්ථක කරගන්න ක්‍රමවේදය. ඔබේ කාය විඥානයේ සහ ඥානයේ දර්ශනය තුළ මේ අදිෂ්ඨාන බලය, ධර්මයට ඇලීම, මේ ඔක්කොම තියෙන්න ඕන. අධ්‍යාත්මික සාංශාරික මනස තුළ සක්කාය දිට්ඨිය, සීළු බැඳීම්, සීළු ආශාවල් දුරු කරන්න ඕනේ. අන්නේ විද්‍යාව, අන්නේ දහම, අන්නේ ක්‍රමවේදය තමයි තමන් හඳුනගන්න ඕනේ. ක්‍රමයක් නැතුව ගමනක් යන්න. ක්‍රමයක් නැතුව ගමනක් යන්න. පියවර නොනගා ගමනක් යන්න. දිශාවකට නොයා ගමනක් යන්න. තරණය කරන්නේ නැතුව, රැඳී සිටින්නේ නැතුව මේ ගමන තරණය කරන්න. කොහෙද යන්නේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. පේශකාරයේ දියණිය එහෙමයි, කොහෙද යන්නේ? දන්නේ නැහැ. කොහෙ ඉඳලාද එන්නේ? දන්නේ නැහැ. ඒක බාහුවතකවාදී ක්‍රමයට දැම්ම. කොහේ ඉඳලා සංසාරේ ඉඳලා ආවද කියලා දන්නේ නැති නිසා දන්නේ නැහැ කිව්ව කොහට දයන්නේ, මලාට පස්සේ යන්නේ කොයිද කියලා දන්නේ නැහැ කොයි ක්‍රමෙයි. ඊට වඩා අර්ථවත් දෙයක් එතන තියෙන්නේ. මෙතන දන්න කෙනා නැහැ. මම නැහැ. අතීතය ගැන දන්න කෙනා හරි, අනාගතය ගැන දන්න කෙනා හරි, උපාදානයේ ගුණේ කෙනා මෙතන නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ. මම එක අවස්ථාවක දැක්කා මේ කෙනෙක්ගෙන් අහනවා ඔබ කවුද කියලා. ඒ මහත්මයා වටපිට බලලා කියනවා මමත් ඒක තමයි හොයන්නේ කියලා. ඔබ කවුද කියලා ඇහුවාම මොකක්ද දෙන උත්තරේ? මමත් ඒක තමයි හොයන්නේ කියලා. මම කවුද? දර්ශනයක් ඇති කෙනෙකුට කියන්න පුළුවන්ද මම විල්සන් කියලා? මම ඈ බෑ. දර්ශනයක් ඇති කෙනෙකුට එහෙම කියන්න බෑ. මේ ඉන්නේ මමයි කියලා හඳුන්වලා දෙන්න බෑ. මම කිසිවෙක් නොවේ කියන එක නම් කියන්න එපා කිසි තැනක. මම කිසිවෙක් නොවේ නම් කවුද? ඒක සදා ගන්න කෙනෙක් හැටියට ඉලව. මම කිසිවෙක් නොවන කෙනෙක්. මම කිසිවෙක් නොවන කෙනෙක්. මල්ලක මමත්වයේ නැහැ. හරි සැරෙන් කියන්නේ. මොනවද කියන්නේ? මගේ ළඟ නැහැ නේ මමත්වය. කොහොමද කියන්නේ? මගේ ළඟ නැහැ මමත්වය. හරි සැරෙන් කියන්නේ. හරි සැරෙන් කියන්නේ. මං ඔය පා ලෝභ නැහැනේ. එහෙම නැහැ කියලා කියනවා. දැන් එතකොට ලෝභ වෙන්න එපයි කියලා කිව්වොත් එහෙම මේ සමාජයේ මොන තරම් නොමග යෑමක්ද ඒක? නොමග යැවීමක්ද? ඊට පස්සේ මේ මිනිස්සු දෙලොවම නැති මිනිස්සු බවට පත් වෙනවනේ. දහමට ලෝභ වෙන්න, හොඳ දෙයට ලෝභ වෙන්න, යහපත් දෙයට ලෝභ වෙන්න, තමන්ගේ දේ හරියට රැක ගන්න ලෝභ වෙන්න, තමන්ගේ ආත්මය උසස් මට්ටමකට යොමු කරන්න ලෝභ වෙන්න, තමන් ධර්ම අවබෝධය කරගන්න ලෝභ වෙන්න, අධර්මයට අලෝභ වෙන්න. හේවට ලෝභ කරන්න එපා. අනර්ථයට අලෝභ වෙන්න. ඒ හුදු වචනයකින් එක කියන්න පුළුවන් කම නෑ. දැන් කාට හරි කියතොත් එහෙම මේ පුතේ ගින්දර අල්ලන්න එපා කියලා පොඩි කාලේ ඉඳලා කියනොත් මොකද වෙන්නේ? ඒ වගේ බඩගින්නින් මැරෙලයි. පුතේ ගින්දර පරිස්සමෙන් අල්ලන්න. හා එතකොට හරි, එයා ප්‍රයෝජනය ලබනවා. එයා ජීවිතේට හානියක් සිදු කරගන්නේ. පුතා පිහියක් අල්ලන්න එපා ති. එයාට ජීවත් වෙන්න බැරි වෙනවා. පරිස්සමෙන් එක භාවිතා කරන්න. සාර්ථක වෙන. ඒ නිසා යම් යම් ධර්ම කරුණු අපි වර්ධා විදියට සමාජගත වෙලා ලදපමණින් සතුටු වෙන්න. කොහොමද ගත දෙ? ඔය නිකන් හුලම් බහපුට අයර් වගේ ජීවත් වෙනවා. ලදපමණින් සතුටු වෙන කවුරු හරි එහෙම වෙන්න බෑ. තමන් ධෛර්යමත්ව ක්‍රියාත්මක වෙන්න ඕන. කරන්න බැරි වැඩ නොකර හිටපන් කොළුවෝ කියලා කිව්වා. ඒක මිනිස්සු අලුත් නිර්මාණ කළේ නැහැ. ලෝකේ අලුත් විදිහකට හිතන්න කල්පනා කළේ නැහැ. අපි වුණත් යමක් නිර්මාණයක් කළොත්, සේවයක් කරොත් ඒක දිහා අවිඥාණයෙන් බලන්නට පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා තාමත් අපි ලාංකිකයෝ හැටියට ගෝත්‍රිකවාදී ගොඩාක් සංකල්ප වලින් ඈත් වීමට අවශ්‍යයි. අටක් හැටියට තාමත් ගෝත්‍රිකවාදී සංකල්ප වල ඉන්නේ. කුජල හැටියට ගෝත්‍රිකවාදී සංකල්ප වල ඉන්නවා. ඒවන් ඈත් වෙන තරමට තමයි අපිට හැකියාව තියෙන. ගෝත්‍රය අත්හරින්න වෙනවා. තාමත් ඔබලගේ ගෝත්‍රිකයෙක් තියෙනවා. මොකද? මොකද්ද ඔබේ ආගම? හා මගේ මේකයි ආගම. කිව්ව ගමන් ගෝත්‍රේනේ එතන තියෙන්නේ. ගෝත්‍රේද නැද්ද? ගෝත්‍රේ මගෙන් ඇහුවා සුදු මහත්මයෙක් ඇල් මොකද්ද ආගේ ආගම කියලා. මාත් ඉතින් කිව්වා කෙලින්ම ඒගොල්ලන්ගේ සත්‍යෙටම හරියන්න මං කෝ නැහැ, මට රිලිජන් එකක් නැහැ, ආගමක් නැහැ කියලා. හා කියලා දුද්දාරි සතුටු වුණා. නියමයි නෙවෙයි, අපේ එක්කෙනෙක් එයා. හරිෂෝ එහෙනම් එයාට හොඳටම පේනවා මම බෞද්ධ භික්ෂුවක් කියලා. නමුත් මගෙන් ඇහුවා මම දුන්න උත්තරේ රිලිජන් එකක් නැහැ, නෝ රිලිජන්. සුද්දට හරි හැපි. එහේ අපේ කෙනෙක් හම්බුණා. බය නැතුව කියන නෝ රිලිජන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ලෝකේ තියෙන ඉහළම දැන් දර්ශනවාදවාදී ඕක නිකන් අපි කියන්නේ යම් අවබෝධාත්මක දර්ශන වේදයක එතන ඉහළම මට්ටමක ඉඳලා සමහර අය ඒක සම්මුති වාදයකට හරි ඒක හදාගෙන ඒක ප්‍රකාශ කරන තැන මනුෂ්‍යත්වයේ මිනිස්සු එකිනෙකාට බැඳෙන්නට ලොකු උපකාරයක් වෙනවා ඒක. මම ඒව මුස්ලිම් විරෝධතාවයක්වත්, කතෝලික විරෝධතාවයක්වත්, හින්දු විරෝධතාවයක්වත්, බෞද්ධ විරෝධතාවයක්වත් මට නැහැ. මේ හැම ආගමක් තුළම ඉන්න හොඳ මිනිස්සු ටික එකතු වෙන්න ඕන කියන එකයි මගේ අදහස. ත්‍රස්තවාදයක් තියෙනවා නම් ලෝකේ මොන පැත්තකින් හරි ඒක ප්‍රතිදකින්නත් ඕන, හොඳ මිනිස්සු ටික එකතු වෙන්නත් ඕන. සමාන තැනක් කියලා ලෝකේ කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ දහම තුල සම වෙන අය සම වෙනවා. සමාන නැත්තම් අසම වෙනවා. ඉතින් අපි සමාන වෙන්න උත්සාහ කරන්න ඕන. මාර්ගඵලලාභී උතුමන් කෙරෙහි, රහතන් වහන්සේලා කෙරෙහි අපි සමාන වෙන්න උත්සාහ කරන්න ඕන. එසම ජීවත් වෙලා ඉඳි බුදු පුත්‍රයෙක් වන්නට, බුදු දිනයක් වන්නට ඔබට හැකියාව තියෙනවා. දුර්ලභයි ධර්මය. ඇසීම තුල අරුම පුදුම විදියට ඔබේ ජීවිතය වෙනස් කරන දහමක් තියෙන්නේ. විදර්ශනා කරන දේ තුල, මොකද බුදුහාමුදුරු දේශනා කරපු එකක්, කාලේන ධම්ම සාකච්ඡා ඊතම් මංගල මුත්තමං, කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමං, කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාර්යය සහ ධම්මන ධම්ම ප්‍රතිපත්ති කියන එක. ආයෙත් ඉඳ බණහල නිවන් දකින්න බෑ කියලා කාටවත් කියන්න පුළුවන් කම නෑ. බණ අහන්න ඕනේ, ධර්මය අහන්න ඕනේ, නිවන් දකින්න. හැබැයි නිකන් අහලා නම් හරියන්නේ නෑ. අවබෝධයෙන් දේශනා කරන ධර්මයක් අහන්න ඕන. ඒ අවබෝධයෙන් දේශනා කරන ධර්මයක් ඇතුලේ වචන නෑ, දෘෂ්ටි නෑ, භාෂාවක් නෑ. ඒකයි මං අහන්නේ, මං නොකියන බණ ඔයාට ඇහෙනව, ඔබට ඇහෙනවද කියලා. ඔබ ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. නොකියන බණ ඔබට ඇහෙනවද කියලා. මේ වචනවලට අඩංගු නොවන හද රිද්මයක් සහ ගුණයක් මේ දේශනාව අතර ගලාගෙන යන නිසායි මේ දේශනාව ඇසීමෙන් ඔබේ ජීවිතය වෙනස් කරන්නේ. ඒ දේ ඔබ හසු කරගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ තමයි අවබෝධයට පත් වෙච්ච අය දන්න හොඳට. කියන්නේ සායනාංශ දැන් අපිට වචන අතහැරිලා තමයි බණ ඇහෙන්නේ. අපි ඒ දහම් රසයේ විඳින්නේ වචන අතහැරලා. කුකුසක් සැකයක් ඇති වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් ගලාගෙන එන වචනවල, මම නොවි ප්‍රකාශ කරන වචනවල බොරුවක් යන්නේ නැහනේ. බොරුවක් කියන්නේ ප්ලෑන් කරලා කියෙක් කරන දෙයක්නේ. බොරුවක් කියන්නේ ප්ලෑන් කරලා. හැබැයි හෘදයාංගම ස්වභාවයෙන් ගලාගෙන එන කිසිම වචනයක බොරුවක් නැහැ. බොරුවක් කරනවා ප්ලෑන් කරලා කරන්නේ. බොරු හැම කියලා නැහනේ නේ කවුද? නැහැ, බොරු කියලා තියෙනවා. බොරු කියන අයට ඔළුව ගැක්කුම් තියෙනවා. බොරු කියන අයට කීකියා කෑ කෑ කියන්නේ බොරු කියන්නේ. ඒ නිසා ටිකක් අමුතු විදිහට කෑ කෑ හරේ මේ කියනකොට ටිකක් තියාගන්න වෙනවා බොරුවක් තමයි කියන්නේ කියලා. බොරුවක් කරන්න බෑ. බොරු කළොත් එම ඔළුව ගැක්කෝ. ඇයි? හේතුව නිතරම ඔන්න එකේ සිද්ධ වෙනවා. ඇයි මේක එළියට බණී කියලා? ඇර බයක් ඇති වෙනවා. ඒ නිසා බොරුවක් නැති ජීවිතයක් බවට පත් වුණාම හරි. වරදක් වුණත් තියනනම් ඇත්තම කියන්න ඕන, ගුටි ගන්න හරි කියන්න ඕන. ඒක තමයි ස්වභාවය. දැන් අපි පාරේදී හරි වරදක් වුණා නම් ඉරක් හරි ගැබිලා අපි වෞරාලාම යෝ මගේ යන්නේ යපුණා කියනවා. බොරු කියන්නේ යන්න ඕනේ. ඒක යපුණා නම් එදාට එයාට කියලා ඒක හරි ගස්ස ගන්න ඕන. නැත්නම් ඉතින් ඊට පස්සේ හැමුණොත් සමාවක් හරි දීලා යයි. ඒ නිසා සත්‍යවාදී ජීවිතය බොහොම වැදගත්කමක් තියෙනවා. හැබැයි ඒකත් අමුවෙන් පාවිච්චි කරන්න එපා. දන්නවනේ සමහර අය එළවලු දුන්නා අමුවෙන් කන්නේ. ඒව ගන්න එපා. ස්ථානෝචිත වෙන, කාලෝචිත වෙන, ඇත්ත කියනවා කියලා ඒවම කියන්න යන්න එපා. බොරු කියනවා කියලා කියා කරන්නත් එපා. මොහොතින් මොහොත වෙනස් වෙන අනුත් ලෝකයේ තුල සැනසිලිදායක විදිහට ජීවිතය වෙනස් කර ගැනීම අපූර්ව ක්‍රමවේදයේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒක තමාගේ හිත වෙනස, අනුන්ගේ හිත පිණිස, ලෝකයේ හිත පිණිස, සමෝගයේම හිත පිණිස, යහපත පිණිස පවතිනා වූ දහම බවට පත් වෙනවා. ඊළඟට ලෝකයේ හොඳයි නරකයි බෙදලා වෙන් කරන්න පින්නොත් එකක් තමයි මානව හිතවාදී ක්‍රමයට. ආත්ම සංවේදීව බෙදනෝ. අනිත් එක තමයි ලෝකයා විසින්. ලෝකයා විසින් ඉතින් නරකයි කිව්වොත් ඕන එකක් නරක තමයි. 12න් පස්සේ කන්න හොඳ නෑ කියලා කිව්වොත් ඒක හොඳ නෑම තමයි. 12න් පස්සේ ගෑවොත් එහෙම වපර හැම් බලනවා, රෝල බලනවා, දත් පිටි කාලා බලනවා. දැන් කට පහ වෙලා තියෙන්නේ හාමුදුරුවෝ තාම කනවා කියලා. දැන් ඒකනේ බලන්න, දාන දුන්නාම හාමුදුරුවෝ වළඳන වේගය බලන්න. හරි ඉක්මනට වළඳනවා. කියන්නේ හපන්නේ දඩ පිටි කාලා වන්ද මොකක් කට දිහා බලන මේ ඉක්මන් කරන ඉක්මන් කට පහ වෙනවා. පව අනේ අර ඉක්මන් සලාඩ් එකක් හරි මේ දෙකක් තුනක් අයිස්ක්‍රීම් දෙක තුනක් ගහලා දාලා හරි කන්නේ යාන්තම් ඇති 12 වෙන්න කලින් කාලේ ඉවරදලා දීපු වදයක් අම්මප මේ දායක ආවුඳුරන් ආන්සෙලා. ඉතින් මං කාලේ ඉක්ම වූ කෙනෙක්, මං විශ්වයේ ඉන්න කෙනෙක්. මට රෑදවල් දෙකේම නෑ, මං කන වෙලාවක් නෑ, නොකන වෙලාවකුත් නෑ. ඒ මං දානි වලඳන්නේම නෑ ඇත්තෙම කියනවා. දානි වලඳන්නේ නෑ, මම දානි වලඳන්නේ නෑ. එච්චරයි. ඒ මම වතුර බොන්නේ නැහැ, මම දානි වලඳන්නේ නැහැ, මම ඇවිදින්නේ නැහැ, මම ජීවත් වෙන්නේ නැහැ. ඒ හැමතැනම සැරිසරන්නේ ලෝකයේ තුල මමත්වෙන් තොරවයි. මම සැතපෙන්නේ නැහැ, මම ඇවිදින්නේ නැහැ, මම කතා කරන්නේත් නැහැ. මම කියනවනේ මම කතා කරන්නේ නැහැ කියලා. මගේ දේශනාවට වචන නැහැ, මම කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ නැති නිසා මට මේක හරි සහනශීලී ධර්මයේ කියන එක. අර සාහන දෙලි දැන් මෙතන අතර ගාම අය හවස 3 වෙනකන් තියෙනවා. මේ වෙනේ පැය 24 දේශනා කරලා තියෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මොනතරම් අභියෝගයක්ද? දැන් ඔය පිටරටක එහෙම දේශනා කරන්න ගියම මම ඉතින් ඔහේ ඉන්නවා, නිකම්ම නිකන් ඉන්නවා. පුටුව හදලා දුන්නද වාඩි වුණා කතා කරා කිව්වා. මිනිසුන්ගේ ජීවිතත් එක්ක දෙන. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ස්වභාවික වචනයක්. හැබැයි මේ ස්වභාවික වචනවල මම ලොකු දෙයක් කියන්නේ නැහැ. වචන වලින් කිව්වොත් වචන පරිමාණයෙන් සුළු දෙයක් කියන්නේ. හැබැයි මිනිසුන්ට දැනෙන දේ වැඩි. ඒකයි තියෙන වටිනකම. සාහිණාංශගේ වචන ටික සරල කවුරුත් දන්න වචන ටික අත. ඒ දැනෙන එක ඒක වැඩි ජීවිතේට. ඒ හේතුව මම නොවීම, මම කතා නොකිරීම තමයි ඒකට හේතුව. ඔබත් මම නොවි ශ්‍රවණය කරන්න, මම නොවි භාවනා කරන්න, මම නොවි තමන්ගේ සිත පාලනය කරන්න, මම නොවි සිතන්න, මම නොවි බලන්න. ආයතන කෙනෙක් හදන්න එපා. කියන්නේ මම නොවන කෙනා එහෙමත් හදනවා. එහෙම හදන්න එපා. එහෙම හදුවොත් ධර්ම සංකාරයට යනවා. එහෙනම් ඉතින් මුකුත් කරන්න නැතුව ඉබේට නිකන් ඉන්න තියෙන්නේ, නිකන් හිටියන් ධර්ම අවබෝධය වෙනවයි කියන තැනට නම් එන්න එපා. වරදවා තේරුම් අරගෙන අපිට දොස් කියන්න එපා. අනිවාර්යෙන් කල්යාණ මිත්‍රත්වය ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය නිරන්තරයෙන් කරන්න අවබෝධයට පත් වෙන තුරුම හැඩගැහලා හැඩේකට දෘෂ්ටියකට හිර වෙලා ඉඳලා පස්සේ අපිට දොස් කියන්න එපා. හරි ඉක්මනින් මේගොල්ලෝ හදනවනේ, මේ කොටස් කරනවා මේගොල්ලෝ. ඔමෙක්මන්ට මේක තේරුම් ගත්ත මිහිඳු මහරහතන් වහන්සේ ආපු ගමන් කිව්වා මේ අලියගේ අඩිය දැකලා, ඇතාගේ ඇත්ත අඩිය දැකලා තීරණයට එන්න එපා ඕගොල්ලෝ, කලබල වෙන්න එපා කියලා. මේ මිනිස්සු පොඩ්ඩ ඇත්තන් ටක් ගාලා හදලා මෙයාට මෙයා මේකයි කියලා හදනවා. හරි පදපරම මිනිස්සු ඉන්නවා. එහෙම වෙන්න එපා. දාර්ශනිකයෙක් වන්න. ලෝකේ හැම මොහොතකම අලුත් වෙවි, වෙනස් වෙවි යන ලෝකයේ තුල ඔබත් ඒ ගලාගෙන යෑමට, ඒ වෙනස් වීම තුල අලුත් වෙන්න ඔබ පුරුදු වෙන්න ඕන. හැබැයි අවසාන ප්‍රතිඵලය මොකන්ද? නිවීම ඔබට තියෙන්න ඕන, සැනසීම තියෙන්න. ඔබේ මනස නිවීමට ලං වෙනවද, දැවීමට ලං වෙනවද කියලා ඔබටම තේරෙනවා. ඔබ නිවීමට ලං වෙන්න, දැවෙන හැම පැත්තකින්ම ඔබ ඉවත් වෙන්න. යමක් දුකද, ඒෙන් නිදහස් වෙන්න පින්නතුනේ. යමක් අනිත්‍යද, එතනින් නිදහස් වෙන්න. යමක් අනාත්මද, එතනින් නිදහස් වෙන්න. අපේ බෞද්ධයන්ගෙන් අත්හරින්න බැරි දෙක තුනනේ. අපි බෞද්ධයන් කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අත්හරින්න කියලා. අත්හරින්ද? ඒගොල්ලෝ කියන්නේ බෑ කියලා. එහෙමකෝ. ඒක අපේ ආගම. අනිත්‍ය අත්හරින්න බෑ. අනිත්‍ය දකින්න, අනිත්‍ය අල්ලගන්න කියලා දෙන බුදුහාමුදුරුවෝ. එහෙම හිතනවා. අනිත්‍යයි කියන්නේ අතහැරීමට, අනාත්මයි කියන්නේ අතහැරීමට. දුක නම් ඔය ඒක අතහැරීමට තියෙන කාරණයක් නසක් අල්ලගන්න තියෙන දෙයක් නෙමෙයි. තේරුම් ගන්න තැන අතහැරින්න දෙයක් නෑ පින්නතුනේ. අතහැරෙනවාමයි. ඔබේ ඇතේ ඉන්නේ සර්පෙක් කියලා තේරුම් කරලා දෙනකොටම, දකින්නකොටම මොකද කරන්නේ? අතහරින්න ඕනද? ඉවවලෙම අතින් විසි වෙනවා. ඔබේ කකුල් දෙක ළඟටම ඇවිල්ලා සර්පෙක් ඉන්නවා කියලා දැක්ක ගමන් මොකද වෙන්නේ? අයින් වෙන්න කියලා ඕඩර් එකක් දෙන්න ඕනේ. උඩ පැනලා ඉවරයි. මනුස්සයෙක් වෙන ණය බය වෙලා දුවනවා. කලබල වෙන විදිහට නේද? ඉතින් ඒ නිසා අපි දැකීම කියන එක හරියට ඇති කරපු තැන අත්හැරීම කියන දේක් කරන්න ඕනේ නැහැ. ඒ අත්හැරීම කියන එක ස්වභාවය තුළම පහළ වෙනවා. මොකද දැන් අපේ මූණ එක පාරටම දැලි ටිකක් කවුරු හරි ගන්න සම්බරලා විහිළුවටක් ගන්න වෙලාවල් තියෙනවා. නිදාගෙන හිටියාම ඔය සිග්නල් එකම ගාලේ යනවා මූණේ. නැත්තම් දැලි එහෙම ගාලේ යනවා මූණේ. දැන් නොදන්නව ඉන්නකම්ම ප්‍රශ්නයක් නැහැ. හොඳට කතා කරනවා, එහෙම කරනවා. හැබැයි එක පාට යන දැලි ටික පෙන්නනවා. මේ කරපු දෙයක් කියලා හරි කියා කලබල වෙලා ඒ ස්වභාවයෙන්ම තුලින් මකා ගන්න කියන්න ඕනේ, මකා ගන්න. ඒ වගේ අපි හරියට දකින්න තැන අපේ ජීවිතයේ සත්‍ය යථාර්ථය අපි දෘෂ්ටිවලට නොපෙමනුණු සීලිය වෘත සීල දාගන්න එපා. වෘත සීල වලින් මේ අන්ධ කරලා තියෙන සමාජය. වෘත සීල කියන්නේ පද වලින් එක එක සීමාවල් දාගෙන ඒවා දාන උඩ වාඩි වෙන්න හොඳ නැහැ, බිම වාඩි වෙනවා. කාගේද ඕවා? කාගේද? බුදුහාමුදුරුවෝ මේ රාජාසනෙත් වැඩ හිටියේ කියලා අහලා නැද්ද? අහලා තියෙනවනේ. මණික් පුටු හදලා පූජා කරා කියලා අහලා තියෙනවද නැද්ද? අපිට කියයිද මේ බිම වාඩි වෙන්න කියලා? බුදුහාමුදුරු කෙනෙක් දේශනා කරනවා නම් දේශනා කරන ධර්මයට අනුව වැඩ ඉන්න පිරිසක්. එනිසා පුටු තිබුණා, ආසන තිබුණා. ඒ කාලේ ඒ අය ආසනවල හිටියා. රජ මාලිගාවට ගියාම රජවරු, මැති අමාත්‍යවරු මේ බිම හිටියේ නෑ. මුද්ද රජ ආසනවල මේ මිනිස්සු වඩලා හිටියා. බුදුරජාණන් වහන්සේ රාජාසනේ ඉඳගෙන රාජසභාවට අනුශාසනා කළා. එතකොට කවුද මේව පසු කාලේ ඉනෝ හැදුවේ? ඔව් අපිට සිදු වෙච්ච කාලංගෙන් ඒවයි පැටලෙන්න එපා පින්නතුන්. දර්ශනේ අපිට හදාගන්න දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමසු වෙනියගේ ද නයි ධාතුගම්ම සීලම් පොඩේති කියලා කියන ඒ වචනය පූර්ණත්වයට පත් කරන්න අපිට හැකියාව තියෙනවා. මේ ධර්මයේ දකින්න තැනින් ඔබ අවදි වෙනකොට කෝටියක් ප්‍රකෝටියක් අනන්ත සීලයක් ඔබ තුල හට ගන්නවා. සීලය අනන්තයි. අනන්ත සීලයකට පත් වෙන්න එතකොට ඔබට පංච සීලය නෙමෙයි තියෙන්නේ, දස සීලය නෙමෙයි තියෙන්නේ, ආජීවට්ටමක සීලය නෙමෙයි තියෙන්නේ, අනන්ත සීලයක් ඔබට තියෙනවා. විනය කියන එකක් පනව ගන්න පුළුවන් තමන්ගේ යහපත වෙනුවෙන්. දැන් අපි මෙහි ආවම දුරගතන විසන්දි කරන්න කියන මොකද්ද ඒ සීලයක්ද නැ විනයක්. පිරිසිදුව තබා ගන්න කියන කොළය නිසි දස්බින් එකට දාන්න කියන සීලයක්ද නැ විනයක්. පන්සලට ආවම කියන ටිකක් අපි ඒ කියන ඒ පංච සීල් වලත් ඒ දස සීලෙත් ඒ විනය තමයි තියෙන්නේ. ඒක විනය. එතකොට විනයට සීලය කියනවා. ඒකට සීලය හා විනය තෝරලා දෙන්න කිව්වොත් ඔන්න එතකොට ඒගොල්ලන්ට බැරි වෙනවා. මොනවා හරි කතන්දර කියනවා. ඒ නේ සීලය කියන්නේ ලෞතර බුදුහාමුදුරු පෙන්න උත්තරීතර මානසික අවබෝධය දෘෂ්ටි වලින් තොර වීමේ සීලය අරව විනය. විනය තියෙන්න ඕන. අවිනය නැතුව බෑ. නැත්තම් මෙතන සුරාමේරේ මජ්ජපමා දට්ටාන මදේර ප්‍රමාදයට හේතු වෙන ඒවා බීලෙන්නත් බෑ. මෙතන මොන්නත් බෑ. දැන් එතකොට මේ විනය ආරක්ෂා කරගන්න නැතුව පුළුවන්ද? ඒක ආරක්ෂා කරෙන්න ඕන. ඒක විනය. හැබැයි සීලය නෝයි. මම දන්නේ මට තේරෙන විදිය ඔබට තේරෙන විදිහට ඔබ කල්පල බලන්න මම දකින්න විදිය සමහරවල්ලාට මම වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන් මට හරි වුණත් කමන්න වැරදි වුණත් කමන්න මට තේරෙන එක මට එන එක මම කිව්වේ ඔබ ගන්න ඕන තැනින් ගන්න. පැහැදිලිද? එහෙමනම් හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිරිස ධර්මයේ පිළිබඳව තව තවත් යොමු වෙන පුළුවන් තරම් ධර්ම අවබෝධයේ උනේ නැති පිරිස ධර්ම අහන්න කියන වචනේ කියන මොකද හේතුව? ඔබේ මනස මේ කුසල தത്വයට ගොඩනගන්නේ ධර්ම ශ්‍රවණය තුළින්මයි. මොකද අපිට ප්‍රායෝගිකව දැනෙච්ච දෙයක් ධර්ම ශ්‍රවණය කිරීමෙන්මයි ඒ ගොඩනැගීම සිද්ධ වුනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ධර්ම ශ්‍රවණය කිරීම දිගින් දිගටම සිද්ධ කරන්න. ඒ වයන් සමග ස්වභාවයෙන් ගොඩනැගෙන්නට ඉඩ හරින්න. තමන්ගේ කොයි බහරි අඩුවක් තියෙනවා මේ අඩුව මොකද්ද කියලා තේරුම් කරගන්න. ඒ අඩුව ඒ කැළඹීම ඒ දේවත් කරගන්න මම මහන්සි වෙන්න ඕන කියලා කල්පනා කරලා ඉවරලා ඒක දුරු කරලා දාලා සම්පූර්ණයෙන්ම මම නිදහස් කෙනෙක් බවට පත් වෙන්න ඕන. මට මමවත් අයිති නැති ලෝකයක මම මගේ කියලා මේ ගොඩ ගැහිච්ච අවිද්‍යා සංස්කාර ගොඩේ නිදහස් වෙලා මාර්ගඵලලාභී උත්තමයෝ බුදුවරු මේ ලෝකයේ දක්වපු විදියට මමත් මේ ජීවිත කාලය ඇතුළතදීම මේ අදාදම දකින්න ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගන්න. හැමදෙනාටම තිරුවන් සරණයි.